හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. අද 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දෙවනදා ඉරිදා දවසක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වේලාව උදෑසන 11:00 ඔස්ට්‍රේලියා විනාඩි 7ක් ගත වෙලා තියෙනවා. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු විදිහට සපීජ් සමග ඉරිදා දවසේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට එකතුලා ඉන්නේ. ඉතින් මම ඊටම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරනවා. සත්‍යත්වයන් අද දවසේදී සාකච්ඡාවට අපිට ධර්ම කාණ්ඩයන් පැහැදිලි කර දෙන්න ලෙස තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. සත්‍යාගතයන් වහන්සේට අපි නමස්කාර කරමු. අතිශයින්ම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතා පූර්වක අද ධර්ම සාකච්ඡාව සඳහා මා හිතාගත්තේ පසුගිය සතියේක සාකච්ඡා කරන්න හිතාගත්ත කන්ද සූත්‍රය. සවන්ත සිසිලස යෝජනාව තිබුණා මේ කුතුහලශාලා සූත්‍රය කියලා වච්චගුත්ත පරිබ්‍රාජිකයත් එක්ක කරන සාකච්ඡාව, විශේෂයෙන් මේ විඥානය තණ්හා උපාදාන කරගන්න හැටි ගැන. ඒකට එන්නට පුළුවන් වෙන සතියක ඒට එන්න කලින් මා කැමති අවධානය යොමු කරගන්නට ඇත්තන්ගේ කල්‍යාණ මිත්‍රයන්ගේ මේ කුතුහලශාලා සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ අභ්‍යාකත සංයුත්තේ. ඒ ධම්ම සංගායනා කරපු ඒ මහාතෙරුන් වහන්සේලා නික්ලේශුත්තෙමෝ පසුවට කොහොම වෙනස් වුණාද දන්නේ නැහැ, මන් දන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා මේක වෙන් කරලා තියෙන්නේ අභ්‍යාකත සංයුත්තේ. ඒ අභ්‍යාකත සංයුත්තේ තේරුම දන්නා. ඒක බෙදලා වෙන් කරලා මේක නොකිය නිසද්ද වෙන තැන් තියෙනවා. ඒ වගේම ඒ සූත්‍රය අභ්‍යාකත සංයුත්තේට දා හේතුව ඇයි කියලා ටිකක් හිතන්න ඊළඟ සතියේ අපි කතා කරන්න එන්න කලින්. ඒ පළවෙනි කාරණය. දෙවෙනි එක, මේ ඒ සූත්‍රය තෝරා ගන්නට කොහොමාරි හේතු ඇති පරිස්සමින් ඉගෙන කතා කරන්න වෙනවා. ඒ සූත්‍රයේ එක්කම එන එතන ඊට උඩින් තියෙන සූත්‍රයක් තියෙනවා. දැන් මේ අව්‍යාකත සංයුත්තේ සලායතන වර්ගයේ ඒ කුතුහලශාලා සූත්‍රයට එන්නට කලින් තියෙන සූත්‍රවලට වැඩි අවධානයක් යොමු කරන්ත මේගෙන සාකච්ඡා කරන්න කලින් පඨම සාරිපුත්ත කුට්ඨිත සූත්‍රයේ කියන උපගත සූත්‍රය කියලා තියෙන එක. ඒක ටිකක් කියවලා බලන්න. ඒක විශේෂයෙන් හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ වගේවා ඒවා ගැන කියනකොට උන්වහන්සේ කියනවා මේක රූපගතයක් පමණයි, සංඥාගතයක් පමණයි, වේදනාගතයක්, විඥානගතයක් විතරයි කියලා. ඊළඟට ආනන්ද සූත්‍රය 10 වෙනි එක, ආනන්ද සූත්‍රයටත් වැඩි අවධානය යොමු කරාන්ත යොමු කරලා සබ්බිය කච්ඡාන සූත්‍රය නැත්නම් සබ්බිය සූත්‍රය තියෙනවා, ඒකටත් අවධානය යොමු කරන්න. ඒ විශේෂ සූත්‍ර කීපයට අවධානය යොමු කරලා ඊට පස්සේ කුතුහලශාලා සූත්‍රයට අවධානය යොමු කරන්න. ඊළඟට මතක තියාගන්න ඕනේ මේ සූත්‍රයේ තියෙන අභ්‍යාකත සංයුත්තේ කියන එක අමතක කරන්නවත් එපා. ඒක එහෙමම තියෙන්න ඇරලා බාහිර පොත්පත් තියෙනවා නම් කතාවත් උපකරණයේ ඔය දෙන් තේරවාදී සම්ප්‍රදාය බිහි වුණාම දැන් ලංකාවේ තප්පු කවුරුත් පසු අනුගමනය කරන්නේ ථේරවාදී සම්ප්‍රදාය. ඒක හරිමයි කියලා හිතාගෙන අත්තම අපි වැඩ කටයුතු කරන්නේ. එතකොට ඒක විඳියාවෙත් සර්වාස්තිවාදයෙන් ඒ සර්වාස්තිවාදෙ වෙනම තියෙනවා. ථේරවාදයත් එක්ක. එතකොට ඒකේ මුල් හරියේ පසු කාලයේ ධර්මාශෝක රජතුමාගේ කාලයේ ඩිංගක් පස්සේ වෙනකොට ඒ කාලයේ තුල කතාවත් වගේ දේවල් අමුතු ක්‍රමයකට එකට්ටේ වචන යොදලා ඒකින් විස්තරයක් කරලා තියෙනවා. ඒකත් ඊළඟට මහා තෙරුන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. උන්වහන්සේලා දැන් නැහැ. කටුකුරුන් දිහාඳුරුණුයි නාවිනි හඳුරුණි ඩිංගක් ඒගෙන් විස්තර කරන තැන් තියෙනවා. ඒවා ගැනත් අහලා බලන්න ඕන. ඊළඟට ඉස්සර මහතෙරුන් වහන්සේ නමක් හිටිය බොහෝ කලකට හිටෙදී ඥානසීහ කියලා හේම් පිටකෙදර උන්වහන්සේගේ දේශනක් පුළුවන් නම් ඔයගෙන තියෙනවට අහුම්කම් දෙන්න ඕන. විශේෂයෙන් ඒ සූත්‍රය ගැන. ඊළඟට කන්නි මහර සුමංගල කියලා භික්ෂුන් වහන්සේ නම ගෞරවනීය මහතුරුන් වහන්සේ නම මුලිය පොතක් තියෙනවා බ්‍රයිඩී මෙපිසාන්තරා භවයේ කියලා. ඒ පොත පුළුවන් නම් කියන්න. ඊළඟට ඉංග්‍රීසි පොතක් තියෙනවා මෙනි මාස්ටර්ස් මෙනි ලයිෆ්ස් කියලා. මේ බ්‍රයන් බීසන්ටෝන මා උච්චාරණය කරන්න හරියට දන්නේ එයාලේ පොතක් තියෙනවා. ඕවා ටිකක් හොයාන කියවන්න ඕන. මොකද ඒක ගැඹුරට යා හැකි සූත්‍රයක් නිසා වඩා අවධානයෙන් මම සහ විඥානේ දෙකක් කරන්නේ නැතුව බලන විදිහට යන්න හිතා ගන්න ඕන. ඊළඟ සතියේ අපි අපලඟට මෙන්න පුළුවන් සූත්‍රයක් කන්ද සූත්‍රය. සංයුත්තිනිකායේ කන්ද සංයුත්තේ කන්ද වර්ගයේ අත්තිදීප වර්ගයේ තියෙන සූත්‍රයක් කන්ද සූත්‍රය. අපි අහලා තියෙන බොහොම හොඳට. සාවත්ති නගරයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේකෙ ටිකක් වෙනසක් තියෙනවා. දැන් අප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනකොට අපි අපේක්ෂා කරන ක්‍රම හුඟක් තියෙනවා. ඊට වඩා වෙනස් මේක. පංච භික්ඛවේ කන්දේ දේශිස්සාමි සප්ත භාවයේ දැන් වෙච්ච සමූහ පහක් මම මේ කන්ද කියන වචනයට දෙනවා. අපි දැන් පංචස්කන්ධය කියනකොට රූපස්කන්ධ වේදනාස්කන්ධ කියලා දන්නවා පහ. ඒවාට භාෂාව වෙනස් කළ ටිකක් පාවිච්චි කරන්නේ අපට මේ තේරුම් ගත යුතු නිසා, තේරුම් ගන්න අවශ්‍ය නිසා. පංච භික්ඛවේ කන්දේ දේශිස්සාමි භික්ෂුන්ට මම වැත්තන්ද කියලා දෙනවා. මේ ස්කන්ධ පහ පිළිබඳවත් පංච උපාදාන කන්දේ ස්කන්ධයන් ඒ එක්තැන් වූ සමූහයේ තමන්ගේ කියලා බාරගත් ගන්න කොටසක් හැටියට උපාදාන ස්කන්ධ හැටියට. අනිත්යෙන් වලට වගේ වගේ තන්සුනාත සාදුකම් මනසිකාරෝත කියන වචන නැහැ. තන්සුනාතේ තොඳ එංකන්දේ. එතකොට බුදුහාමයේ අලුත්ම දෙයක් තමා දෙන්න හදන්නේ. එතකන් ලෝකෙට ඕක තිබුණේ නැහැ. පළවෙනි දේශනීයදිතම උන්වහන්සේ ඉදිරිපත් කරේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා. දුක්ඛ කියන එක දේශනා කරනකොට මේ දුකයි කියන එක කොටින් කියවොත් මේක තමයි දුක කියලා. ඒ නිසා ඒ එන පිරිස කොයි විදිහේ පිරිසක්ද කියන කප දන්නේ නැහැ මෙතෙන්දී. අලුත්ම දෙයක් උන්වහන්සේ කියලා දෙන්න හදන නිසා දැන් අපි වගේ අහලා නැති වෙන්න පුළුවන් ඒ ඇත්තෝ. යංකින්චි භික්ඛවේ භික්ෂුන් මොනවා හරි රූපත්වයක් මම මේ රූප කියන එකට අපි දන්නා අටවිසි රූප උපාදාය රූප මහා භූත රූප උපාදාය රූප අපි ඔක්කොම දන්නා හොඳට. එතකොට ඒ නිසා ඒ ඔක්කොම මතකේ අරගෙන තමයි මේ වචනේ අපි යොදන්නේ. රූපත්වය කියලා එක ස්වරූපයක් මගේ මට මම කියන එකනා ගෙනියන්න මට ස්වරූපයක් තියෙනවා. එක්තරා ගුලියක් තියෙනවා. යංකින්චි බික්කවේ රූපං භික්ෂුර්මේ රූපී බවක් තියෙනවා නම් අතීතානාගත පච්චුප්පන්න පහුවෙච්ච ඒවා මීට පස්සේ එන්ට ඉඳ තියෙන ඒවා පච්චුප්පන්නම් හේතු සමූහයක් නිසා දැන් මතුවලා ආපු පච්චුප්පන්න වෙච්ච නැත් පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමාන කියන එකට වර්තමාන කියලා කියන්නේ පවතිනවා වත්තති කියන්නේ කැරිහි කැරිහි පවතින වර්තමාන කියන්නේ දැනට සිදුවෙමින් පවතින කියන එක. ඒතකොට ඒ දැනට පාවිච්චි වෙන එකක් තියෙන අපිට. අජ්ජත්තම්ම එක තමන්ට කියලා දැන් වෙන් කරගත්ත කොටසක් තියෙනවා. මේ විශාල විශ්ව පුරාම තියෙන ධාතු සමූහයක මත කියලා වෙන් කරගත්ත කොටසක් තියෙනවා. බහිද්ධාව මත කියලා වෙන් කරගත්ත කොටසෙන් ඇර තව කොටස් තියෙනවා. උපාදාය රූප, මහා භූත රූප. ඒවා තමන්ට උපාදාය නුනත් අනිත් එක්කෙනාට උපාදීන තත්වයට ගිහිල්ලා තියෙනවා. ඕලාරිකං ඒ රූපී සමහර ඒවා හයියට අල්ලන්න පුළුවන් බරට තේරෙන જાති තියෙනවා. එහෙම වෙච්ච ඒවා හරි සුකුමං ඇහැට කනට දිවට නාසයට අවිශේෂින් අතට ස්පර්ශ කළා අල්ලා ගන්න බැරි පොට්ටබ්බේට අහු වෙන්නේ නැති જાති තියෙනවා. හීන මහරේවා අගේ කරන්න බෑ මනුෂ්‍යත් විදිහට බැලුවාම අපි මනුෂ්‍යයන් හැටියට දැකිය යුතුයි ඒකට. බොහොම රූපත්‍යක් තියෙනවා අගේ කරන්න බැරි තත්ත්වේවා. තනීතං මිහිරි රූප තියෙනවා අගේ කරන්න පුළුවන් ඒවා තියෙනවා. සම්මුතියෙන් කියන්න හන්ද දුරේවා සන්තිකේවා. Taman ජීදෙන් ඇහැට කනට දිවට නාසයට ශරීරයට කිට්ටුවෙන් තියෙන જાතිත් තියෙනවා කිට්ටුවෙන් නොතියෙන જાතිත් තියෙනවා. හරි හොඳයි තේරුම් ගන්න එක. සන්තිකේවා තමන් වර්ගයේ වටපිටාවේ තියෙන જાති තියෙනවා. දැන් ඔය මේ උපාදාන කන්ද පහත් එක්ක යන ගුලියකම යුනිට් එකකටම ඇවිල්ලා බලන්න. අයං උච්චති බික්කවි අයං උච්චති රූපස්කන්ධු. මෙන්න මේක තමයි රූප සමූහය කියලා කියන්නේ. රූප කන්ද කන්ද කියන්නේ එක්තැන් වූ සමූහයක් කියලා. දෙවෙනි කොටස මේ හරිම වැදගත් මේවයි. මේ පහත බෙදලා බලලා ඊට පස්සේ අවශ්‍ය නම් දාන්න පුළුවන් අර අර අභ්‍යකටේ තථාගතවරේ කුිනවද නැද්ද කියන කතාව මරණින් මතු එක වේදනා රූපගතං සංඥාගතං සංකාරගතං වගේම තමයි මේ පවතින தത്വයේ ඉන්න සත්‍යය ගැන කතා කරන්නේ. යාකාචි වේදනා දැන් මේ කතා කරන්න හෝ අහන්නම් හෝ මේක අත්දකින විදිහක් තියෙන මට දැනෙන ගතියක් තියෙනවා. ඒක වේදනා කියලා අපි ඒකට කියන වචනේ වේදනා කියන වචනේ. මට හිතා ගන්න පුළුවන් ගතියක්, තේරෙන ගතියක්, ගෑවෙන ගතියක් තියෙනවා. අත් ඒකත් අර විදිහට අතීත දැනට තියෙන ඒවට නෙවෙයි පහුගිය જાති තියෙනවා. අනුමානයට අහු කර ගන්න පුළුවන් જાති. අතීතානාගත පච්චුප්පන්න. මේ වින්දන තියෙනම මේ තත්පරේ නෙවෙයි. මේ සාකච්ඡා පටන් ගන්නකොට තිබිච්ච જાති තියෙනවා. මේ සූත්‍රේ පටන් ගන්නකොට තිබිච්ච වින්දර තියෙන දැන් තියෙන මතක් දැන් තියෙන જાති තියෙනවා මට තේරෙමින් තියෙනවා. ඔය දැන් තේරෙමින් තියෙන විදිහම ඔය දැන් වාඩි වෙලා ඉන්න දැන් ඒ ඇරගෙන ඉන්නේ ඒ දේ වස්ත්‍රයේ තියෙන ගෑවිච්ච තැන් අතපය හොල්ලනකොට තේරෙන තැන් කියලා මේකේ දැනෙන ගතියක් තියෙනවා. මම ඉන්නවා කියලා මට ඔප්පු කරන්න පුළුවන් රූපයක් එක්කම වින්දන සත්‍යයක්. මේක හරිම හොඳයි තේරුම් ගන්න. ඒකට එහා පහුගියව තියෙන දැන් පවතිනවා. මේ තත්පරේ පවතින જાති තියෙනවා. අපි අතීතයේ කියලා ඊට ගත්තොත් ඊති බිච්ච જાති තියෙනවා. ඊයේ නානකොට, පෙරේ දනානකොට, ඊයේ කෑම කනකොට, අද උදේ කෑම කනකොට, අද දවල් කෑම කනකොට තිබිච්ච වින්දන. දැන් වින්දන. පස්සේ එන්න පුළුවන් මේ විදිහටම. දැන් අද shower එකට ඇරලා නානකොට තිබිච්ච වින්දන හෙටත් ඒ shower එක නානකොට මට ශරීරය හොඳට තියෙනවා නේ විදිහටම දැනෙනවා. ඒ අවශ්‍ය ප්‍රත්‍යෝත්පන්න සියල්ල මත වෙලා වහම පෙරේද මං සපත්තු මේස් එක දානකොට තිබිච්ච වින්දන ඒ වර්ගෙම තියෙනවා හෙට අනිද්දා ඊනද්ද ඊළඟ ජනවාරි මාසේ දානකොටත් ඒකේ විදිහටම තියෙනවා. ඒ විදිහ හැම එකම ගාවල ගන්න ඕන ඒ විදිහට කෑම කනකොට දැන්කොට අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් මේ රූපී මහා භූත භූත මහා වෙච්චේව තමයි ඒවත් එක්ක ගෑවිලා ආපු જાති තියෙනවා. ඒක එකතු වෙනකොට හැදිච්ච හිල් වගේ තිටෙක්. එහෙම නැත්නම් විශේෂයෙන් ඔය අපි කතා කරන්නේ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති වගේ જાති තියෙනවා. ඒව රූපත්වයන් 27ම ඒ 28ම අරගෙන බලන්න. එතකොට අජ්ජත්ත වෙච්ච જાති තියෙනවා. දැන් මත අජ්ජත්ත වෙච්ච જાති අනිත් එක් ඔය ඇත්තන්ට අජ්ජත්ත වෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට මේ ඇත්ත බහිද්ධා. මට ඔය ඇත්තු බහිද්ධා. නමුත් ඒ මා බහිද්ධා කියලා හිතන වින්දනත් ඒ ඇත්තන්ට අජ්ජත්තයි. මේක මායාවක් කියලා තේරෙනවා ඒක. ඕලාරිකං වා සුකුමං වා සමහර තද්දකම දැනෙන වින්දන තියෙනවා සූක්ෂම දැනෙන වින්දන තියෙනවා හීනං වා පනීතං වා ප්‍රනීත වින්දන හි සුඛ වින්දන තන අහීනේව තියෙනවා දුරේ සම්තිකේව මේ වින්දන අජ්ජත් බහිද්දා ගත්තා වගේම මා මගේ වැළමිට ඇල්ලුවොත් දැන්න වින්දන වලට සමාන වින්දන ඉන්ද්‍රියන් හොඳට තියෙනවා නම් මේ වෙලාවේ ආජන් චීනාවේ ඉන්න එක්කෙනාටත් ඒ විදිහට තියෙනවා. සයිබීරියාවේ ඉන්න ඇත්තටත් ඒ විදිහට තියෙනවා. මිනිස්සුෙක් ඉන්නවා නම්. මනුෂ්‍යත්වයන්. දකුණු අප්‍රිකානු මිනිස්සුෙකුට ගැහැණියෙකුට ශරීර තියෙන ඇත්තන්ටත් ඒ විදිහට තියෙනවා. ඒක දුරේවා. වලහයිකට තියෙනවා නම් කොහේරි යාටත් දැන වින්දන ඒ සත්ත්ව ශරීරයෙන් තවත් අලස්කාවේ ඉන්න එක්කන අර්ධයන් ඒවා තමයි තව තැනක ඉන්න වලහයිකට දැනෙන විදිහට සමත්වයේ තේරුම් ගන්නට ඕන. දුරේවා සම්තිකේව. අයං උච්චති වේදනා කන්දු. වේදනා සමූහය එක්තැන් වූ සමූහයක් හැටියට පවතින්නේ සත්වභාවය තුළ මේක තමයි වේදනා ස්කන්ධය. යාකාචි සංඥා මොනෝhari මතක් වීම කොටසක් තියෙනවා නම් ඉගෙනගත්ත මතක් වීම කොටසක් මොලේ තැම්පත් කර. ඒකේ සත්වභාවයන් අනුවත් වෙනස් වෙනවා. මලකුණක් දැකිනේ කකුටෙකුට දැනෙන සංඥාව නෙවි මිනිසෙකුට ඒක දැක්කම ඇති වෙන්නේ. ඒක සත්වභාවයන් වන වෙනස්. ඒතර ඕනම සංඥාවක් අතීතානාගත පච්චුප්පන්න පහවෙච්ච සංඥා තියෙනවා. අපිට සංඥා පහළ වෙලා තියෙනවානේ දැන් 1965 විතර ආපු සංඥා තියෙන 75 ආපු 85 88 98 දෙදාසතේ දෙදාතාතේ සංඥාතේ වියාපු සංඥාතේ ඔක්කොම જાත් පහුගියව තියෙනවා. හතු පාට දෙලුම් ගෙඩියක් දැක්කහම ඇති ඒ සංඥාව දැන් මතක් කළේ ඉන්නේ මේ අතීත සංඥා වර්තමානයේ ගන්න. ඒ විදිහට. පච්චුප්පන් අතීත අනාගත. ඒ විදිහට තමයි දැන් අර දෙලුම් ගෙඩියක් කියන එක අපි ගත්ත නිසා මං 1975 දෙලුම් ගෙඩියක් දැක්කනම් ඒ දෙලුම් ගෙඩියේ තිබිච්ච පිඟානත් එක්ක එහෙම නැත්නම් කඩේක දැක්කනම් ඒක ඒ විදිහට ඊට පස්සේ අද ඒක දැන් දකින්නවා නම් ඒ විදිහට. එතකොට 2020 දි මන් දෙලුම් මිඩියක් දැක්කොත් ඒ වෙලාවට ඒ දකිනකොට මේ සංඥාව මතක් වෙලේ නැහැටි ඒක ඉගෙන ගත්ත නිසා. අතීත අනාගත වගේම පච්චුප්පන්නය. සංඥා විදිහට එන ඔක්කොම කියන්න ඕනේ චක්කු සෝත ගණ ජීවා කායත් මනෝ එක් එක්කතු වෙලා එන සංඥා තියෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. මේකේ කොච්චර මැෂින් එකක් වැඩ කරනවද එතකොට? යාන්ත්‍රණයක් සිද්ධ වෙනවද? ඒ සංඥාව තර විදියට මේ ඕලාරික සුකුම ඊන පනිත දුර ළඟ ඒ විදියට තියෙනවා. මේක තමයි සංඥා කන්ද සංඥා සමූහය එක්තැන් වූ සමූහයක් කියලා කියන්නේ. අපි ඒකට කියන්නේ හෙලබසින් ගොඩක් වෙලා තියෙනවා. කඳු ගෙහිලා තියෙන જાති. ගිගබයිට්ස් වගේ, ටෙරබයිට්ස් වගේ වෙලා තියෙනවා දැන්. පුංචියට පුංචියට තිබුණේ. ඊළඟට සංඛාර සංඛාර වැඩිපුර දැනන ගැටියක් තියෙනවා වින්දනත් එක්ක එකතු වෙනවා වගේ. යාකාචි සංඛාරා හිතෙන් ගොඩ ගහ ගන්න සිටිවිලි වර්ගය කියලා අපි දැනට ගන්නවා. චේතනාව මුල් කරගෙන ඇති කර ගන්නා විවිධාකාර මනෝ කියන ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය. මේ මනෝ ඇතුලේ වැඩ කරන જાත් අභිසංස්කරණය කරගනිමින් යන රාග දෝෂ මොහ මිශ්‍ර කරලා මොහ හරි කනෝ තපුද්දච්ච වගේ જાතිත් අපි දන්නවනේ. ඊට පස්සේ ලෝභ දෝෂ මොහ වඩා වැඩිපුර තේරෙන මොහට වඩා ලෝභ දෝෂ තේරෙනවා. ඒ වගේ જાති සංඛාර අතීතාගෙන අතීත අනාගත පච්චුප්පන්න. ඒතොට 2000 වර්ධේ වසරේදී ඇච්චිච්ච රාග දෝෂ 2025 ඇති වෙන රාග දෝෂ හිරිෂියා මාන කෝධ ඒ වගේ જાති දැන් අද ඇති වෙන රාග දෝෂ වගේ જાති. ඒතර 2000 ඇති වෙච්ච කරුණාව කරුණා මෛත්‍රී සද්ධා පඤ්ඤා වගේ જાති. 2025 ඇති වෙන සද්ධා කරුණා මෛත්‍රී ප්‍රඥා වගේ සිටිවිලි වර්ග. ඔක්කොම කියනවා නේ වගේ කුසල පක්ෂ කුසල පක්ෂයේ කියන විදිහට සංඛාර ඇති කරගන්මි මනෝහරහා යනවා ධම්ම කියන කොටසට අයිති. ඒවා අතීත අනාගත පච්චුප්පන්නයි. ඒතර අතීතේ තිබිච්ච දෙයක් ප්‍රත්‍යুৎপন্ন වර්තමානයේට පමණයි පච්චුප්පන්නේ කියලා කියන්නේ. අජ්ජත් මේ කතා තමන් තුල තියෙනවා ඒ මට රාග ඇති වෙනකොට දැනෙන විදිහටම තමයි ඇත්තටම දැනෙන්නේ. සාරි ඒ ඉන්ද්‍රියන් ඒ විදිහට හොඳට සෞඛ්‍ය සම්පන්න තියෙනවා. මට ද්වේෂය ඇති වෙන ඒකේ තරමටම ද්වේෂයේ තද්දටම දැනෙන විදිහටම තමයි ඇත්තටම දැනෙන්නේ. ඊර්ෂ්‍යාව වෙනකොට දැනන ගැටි සමානයි. ඒ සද්ධා විදේ සති සමාධි ප්‍රඥා වැඩි වෙලා තියෙනවා නම් ඒ විදිහට එන මෝහදි අහිතික අනුත්ප්ප උද්දච්ච ඒ වගේ දේවල් තියෙන ගැඹුරු අනු අකුසල වර්ගයවත් අතර තියෙනවා. ඒ වගේන් තමයි තීරණ වෙන්නේ දැනෙන්නේ කොච්චරද කියන එක සංඛාර. ඊළඟට ටික ගැඹුරු දෙයක් යංකින්ච විඥාන අතීතානාගත චුප්පන්න මේ සවිඥානික බවක් තිබුණා නම් ඉස්සර දැන් අපි 2075 නේ අපි ගත්තේ උඩ දැනට ඒතර 75 මට සවිඥානිකව ඉන්න පුළුවන් වෙච්ච විදිහටම තමයි 2025 මම සවිඥානිකව ඉන්න විදිහ තියෙන්නේ. ඒ විඥානේ ස්වરૂපේ සමානයි උඩ. ඒකේ චක්කුවෙන් එනකොට ඒ විදිහට මතුවෙලා එනවා ක්‍රියා කරන්න. සෝතේ මත වෙනකොට සෝතේ ක්‍රියා කරන විදිහට එනවා. ඒකට කියනවා සෝත විඥාණය. නමුත් විඥාන ස්වરૂප විඥානත්ව සවිඥානක වෙන්නට පුළුවන් බව කියන මේ විඥානත්වය සවිඥානක වීමේ හැකියාව අතීතාගත පච්චුපන්නං ඉස්සර 2007 2018 2025 ඒ කාලේ වෙනකොට ඒ විදිහටම අතීතයේ තිබුණේම දැනුත් තියෙන්නේ මේකත් තියෙන මේ විදිහටම තමයි සවි පුළුවන්. ඒක හොයන්ත බහවල් දෙ සංකාරයෙන් තම රූපෙන් තම තේරෙන්නේ. තමත් අනිත් එක්කනාර තේරෙන්නේ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති අනු. සලනේ අනුවීමත් යනවා කින්ද ගන්නවා කියන හිත ගන්නවා කියන ඕ වගේ જાති තමයි කරන්නේ. අර මහා භූත උපාදා රූපවල චලනයක් තේරෙනවා. ඒ චලනිය වෙන එකේ විඥානංගෙත් සිතංගෙත් ප්‍රතිබද්ධාන ප්‍රතිබද්ධ විඥානත්වයේ කියන්නේ මේකේ පළපදියම් වෙලා තියෙන ගැටියක් තන විඥානත්වය විඥාන ස්වરૂපයක්. මේ පුදුම මායාවක් මේක. පුදුම මායාවක්. ඒ විඥානත්වයටත් කියන අජ්ජත්සංවා බහිද්ධාවා. කතා කරන්නාට සවිඥානකව ඔහු දැන් ස්පියානින්නේ සවිඥානකව තේරෙනවා කතා කරනවා කියලා. ඔයත්තන්ට තේරෙනවා මේක සවිඥානක ඇත්තෙක් ඇත්තියක් කියලා. ඒක අර ස්ත්‍රී භාව පුරුෂ භාව රූපණම කියන්නේ මේ ඉන්නවා කියලා. ඒක අහවලා කියනකොට හිතනකොට ඉන්නේ සංඥාස්කන්ධය. ඒ අහවලා කියන එකනා දෙන ඇගෙයින් වෙනකොට එන සංඛාරස්කන්ධ. ඒක දැනෙන ගතිය තමයි වින්දනයක් කියන්නේ. ඔය ටික තමයි කොයි ගුලියක් ඇතුලේ සිද්ධ වුණා සිද්ධ වෙන්නේ. කොයි යුනිට් එකේ හදාගත්තේ ගත්ත ෆෝන් එක අනුව. ඒ බ්‍රෑන්ඩ් එක සමාන නම් ඒකේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. ඒක ඇප් දාගන්න විදිහට සමන්නුත් දාගෙන ඉන්න සද්ධා විදේ සති සමාධිය මොහම් අහිරිකණුත් අපුද්දච්ච ලෝභ දෝසම් මාන දිත්‍ය අනු හදාගස්ත්‍ ජාතින සංකාර. ඊයනු තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විඥානත්‍ය අතීතාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාං ඕලාරිකං වා සුකුමං ඔය ඔය ක්ෂේත්‍රයේ තමයි මේක තියෙන්න පුළුවන් විදිහ කියන්නේ. ඒකට කියන බුදුහාරු විඥාන කන්දය අයං උච්චති විඥාන කන්දු විඥානි අතීතංවා පනීතංවා කියලා බෙදනවා. ඒක ඇතුළේ සංඛාරුණ වෙන්න ඕන. මොකද දැන් අපි හිතමු අනන්ත විඥානත්වයක් ලබා ගන්න අපි දන්න ආයි පාරිභාෂික වචන ක්‍රමයට ගියොත් ආලාර කාලා මුද්දකරාම පුත්‍රනි ඒ මහෞත්ම තාපසවරුන් ගේ සවිඥානික ස්වરૂපයේ ප්‍රනීත බත්ත්වයට ගිහිල්ලා තියෙනවා. අසිත කාල දේවල වගේ නැත්නම්. අර ඊළඟ සතියේ සාකච්ඡා කරන එකට හිතා ගන්න ඕනේ විඥානි උපාදානස්කන්ධයේ කර උපාදාන කරගන්න ඉති තණ්හා වගේ જાති. ඒතොට දේවදත්ත භික්ෂුන් වහන්සේ තේහින විඥානත්වයක් ඇති වෙලා තිබුණේ. විඥානේ හීන වුණානේ විඥානත්වයේ ගුරුසුල ගියායාට. අයං උච්චති විඥාන කන්දු. ඒතොර දුරේවා සම්තිකේවා. ඈතම කලිකි වගේම ආජන්චීනාවේ, හෝ ඇලස්කාවේ, හෝ සයිබීරියාවේ, හෝ සවුත් ඇෆ්‍රිකාවේ, හෝ මොංගෝලියාවේ ඕන පැත්තක එක්කෙනෙකුට ඇති වෙන සවිඥානික ස්වરૂපේ සමානයි. ඒ මොංගෝලියාවේ ඉන්නවනම් පුංචි දරුවෙක් කියාට ඇති වෙන සවිඥානික ස්වરૂපය ශ්‍රී ලංකාවේ කොළඹ හෝ මහනුවර ඉන්න එතන වෙ පුංචි දරුවෙකුට හරි ඇති ඒ සවිඥානික ස්වરૂපයේ මා දැන ගන්තිතරයි කියන බොහෝම සමානයි. අයං උච්චති විඥාන කන්දු. ඉමේ උච්ඡන්ති බික්කවේ පංචකන්ධා. මේ ටිකද තමා කියන්නේ අපි කවදාවත් අහලා නැති නමක් හැටියට හිතමු. මේ භික්ෂුන් වහන්සේලා බුදුහාඳුන්ට ආදරෙන් හොයාගෙන හොයාගෙන ආවා. බුදුහාඳු අලුත්ින්ම කියන මේ අලුත් පණිවිඩේ පංචස්කන්ධ කියන්නේ ඔන්න ඔය ටිකටයි කියලා. ඉතුරේත් බොහොම අවධානෙන් අහගෙන ඉඳිත් මොකද කොහෙවත් මේක අහන්න ලැබුණේ නැහැ යත්තන්ට. ඊට පස්සේ කතමේච්ච බික්කේ පංච උපාදානස්කන්ධ. පංචස්කන්ධ කාටක් තියෙන කාගිලඟක් කරකින පහක් තමයි ඒ ටික. ඒ කැරක් හැදිච්ච දක්වන ආකල්ප ඇටිටියුඩ් ඒ අනුව ඇති වෙන ගතිය තමයි පංච උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ. යංකින්චි බික්කවේ රූපං අතීතාලාගත පච්චුප්පන්නම්. මන් දේ ටික දැන් කියන්නේ. එතකොට දැන් අපි ඒ අතීතාගෙන් අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්දා ඕලාරික සුකුම හීන පනීත දුර සන්තික කියන වචන ටික ගිනි ගත්තා. ඒ තියෙන රූපත්වයන් දැන් අර රූපඛණ්ඩ කියන එකට තමයි අපි කියන්නේ රූපත්වයන් කියලා. ස්වરૂපී බවක් කියනවා. මේ කතා කරන්නාට ස්වરૂපයක් තියෙනවා. ඒ ස්වરૂපය කවුද මවා දුන්නේ කියන එක අපි දන්නවා. ඒ කාන්තාව පුරුෂයෙකු විසින් කම්ම හේතු මේක ඇවි ආව මෙතෙන්ට. ආහාර එක්ක. එතකොට ඒකට තියෙනම වචන දෙකක් තියෙනවා. දාලා ඔය අර අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද උලාරික සුකුම හීනපනීත දුරසන්තික කියන එක මිශ්‍ර කරගන්නවා දෙකකින් සාසවං උපාදානියං වේදිකාව ගමම් පංච පංච උපාදානකන්ද බාටපත් සාසවං කියන්නේ ආශ්‍රවත් එක්ක මිශ්‍ර කරගෙන ආශ්‍රව කියනකොට මතකයේ තියන්න කාමාශ්‍රව තියෙනවා භවආශ්‍රව තියෙනවා අපි අනිත් දෙකට වඩා මේ දෙක ගමු අපි දැනට කාමාශ්‍රවයයි භවආශ්‍රවයයි අපි ගුරුසුතම පේන නිසා මේ දෙක ගමු මම කියලා විශේෂත්වයෙන් යුතුව පුද්ගලයේ තෘෂ්ණාව තියෙන හින්දා පවත්වාගෙන යන්න භවතණ්හා තියෙනුනේ එතකොට කාමතණ්හා භවතණ්හා එක්ක මිශ්‍ර කළ යන්ත මට උදව් කරන එක ගුලියක් හැටියට රූපත්වය ගන්නවා මේකත් එක්ක තමයි මට යන්න පුළුවන් වෙන්නේ කියලා අරූපී බ්‍රහ්ම ලෝකයක ඇත්ත කොහොමදවත් ඒක කරන්නේ දිවක් වකුගඩුවක් ගැනීම අගය කරන්නේ නැහැ ඒ තත්වයට පත්‍ත්‍ය සත්වභාවයක් විසින් සහසවන් උපාදානියන් උපාදානියන් කියලා කියන්නේ සහසව කියන්නේ ආශ්‍රව සහිත ආශ්‍රව සමග මිශ්‍ර වෙච්ච අපි මේ ධර්ම සාකච්ඡාවේ තේරුම් ගන්න මේ කියන්නේ උපාදානියන් කියලා කියන්නේ ලං කරගත්තොත් හොඳයි කියලා හිතෙන જાති උපාදානියන් ලං කරගත්තොත් මට වාසියක් මට වෙනම කෙනෙක් හැටියට බෞද්ධින්න පුළුවන් මට වැදගත් කෙනෙක් හැටියට පෞද්ගලික පුළුවන්. ඒතුරු මාන ආවහම අරයට වඩා හොඳ කෙනෙක් බවට මට යන්න පුළුවන්. එහෙම නැත්නම් ලං කර ගන්නට තරම් වටිනා තත්ත්වයේ දෙකී තීරණය කරන්න පුළුවන්. ඒක වටිනා දෙයක් කියලා තීරණය කළා අර අභිනන්දන, අභිවදන, අජ්ජෝසාන තුනේ ඉන්නට උණු. ඕකෙන් තමයි මේක ලං කරගන්න. උපාදානීය වේ. එතකොට සාස් ඒතොර උපාදාන වෙන්නේ අර දුරසන්තික හීන පනීත අතීතානාගත පච්චුප්පන්න උගලාරික සුකුම හීන පනීත දුරේ සන්තිකේ යාති සාසව කරගන්නවා ආශ්‍රවත් එක්ක මිශ්‍ර කරගන්නවා අපි මෙතෙන්දි විශේෂයෙන් කාමාශ්‍රව භවආශ්‍රව දෙක ගත්තා ඊට පස්සේ උපාදානියන් ලං කරගත්තොත් හොඳයි ඒ රූපත්වේ ලං කරගත්තොත් හොඳයි කියලා හිතනවා රූප තියෙනවා ලං කරගත්තොත් මට වාසිදායකයි කියලා හොඳයි කියලා හිතනවා ලං කරගන්න තරම් ඒක වටිනා දෙයක් කියලා අගයක් දෙන්නේ ඒකට කාමාශ්‍ර භවශ්‍ර ඊට පස්සේ අවිජ්ජාශ්‍ර දන්නවා ඒවා තියෙනවා ඒක දිත්‍යනවා ඒක කොහොමද තථාගත ධර්මයෙන් තමයි දිට්ඨිය ගිහල ගැටේ ලියන්න පුළුවන් වෙන්නේ. එතකොට වටිනා தත්ත්වයේ දීක තීරණය කරන්න පුළුවන් වෙච්ච එක්තැන් වූ සමූහයක් හදාගන්න. මුකෙන් එක්තැන් කරගන්නේ කාම තණ්හා භව තණ්හායි. ඒකට කියන උපාදාන කියන වචනේ. උපාදාන කියන වචනේ. ඊට පස්සේ ඒකට අයං උච්චෙත අයං උච්චෙත රූපෝ පාදාන කන්දු රූපකන්ද රූප අපි මේ ලකුණක් දාලා කන්ද කරමු රූපකන්ද දෙකට මැදට ආව තව කැලලා රූප උපාදාන කන්ද රූප අපි එතන දාමු එකතු කිරීම ලකුණ උපාදාන කන්ද රූපක් ඒ කියන එක ලං කරගත්ත හොඳයි කියලා දැන් මේ ලං වෙච්ච දෙයක් තියෙනවා උපාදින්න උපාදානේ ඒක තියාගන්න හදනවා දැන් තියාගන්න හදන්නේ වක්කුගඩුව නෙවෙයි. පෙනහළු නෙවෙයි. ඒකත් ඒක තිබුණහම තියෙන මනුෂ්‍ය ස්වરૂපත්වයට කැමති, හිතේ මෙච්ච රූපයට මේ කැමති. නාහේ ඇතුළටම කැමති නෙවෙයි. බඩවෙලි ඇතුළට මං ආදරේ නැහැ. කෙළවරට මං ආදරේ නැහැ. නමුත් ඒවත් එක්ක පවතින මේ ස්වરૂපය දෙන බින්දනේ එක්ක යන්න කැමැත්තක් තියෙනවා. වෙන විදියක් දන්නේ නැති හින්දා. බලන්න මොන තරම් මායාවකද ඉන්නේ කියලා අප මම දන්න ඔබ කියලා මා. ඒ විදියටම තමා බින්දනත්. කෙළ කිලිනකොට ඇති වෙන වින්දනය මාගේ කරන්නේ. නමුත් ඒ කෙළ එක්ක මිශ්‍ර වෙන්න මම වෙන බාහිර රසයක් දුන්නාම ඒකත් එක්ක ඇති වෙන වින්දනය මම කැමැත්තක් දක්වනවා. ඒක පුරුද්දත් එක්ක ඇතුළ සංඥාවට අගයක් දීලා ඒ විදිහටම තමයි වෙන්නේ. දැන් නිතා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඒතර මොනවා හරි අතීත අනාගත පච්චුප්පන්න දැන් තේරෙන වචන දෙක අජත්ත බහිද්ද ඕලාරික සුකුම හීන පනීත දුරේ සම්තික ඒ වින්දනත් වින්දන භාවය වේදනාව කියන එක ඒක වේදනා මාත් අතෙන්දී විශේෂයෙන් තේරුම් ගන්න කියන එක තුක්‍රීමේ ලකුණ උපාදානක් ඡන්ද කර ගන්නවා වේදනා ඡන්ද මැදට දැම උපාදාන ඒකත් වෙන්නේ සාසවා ආශ්‍රවත් එක්ක මිශ්‍ර කරගන්නා ඒ වින්දන උපාදානියන් ලං කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා ලං කරගන්න තරම් වටිනා තත්ත්වයේ දෙයක් ඒ වින්දනේ කියලා හිතලා මම ඒකට අභිනන්දනේ අභිවදනේ අජෝසානේ කරගන්නවා. ඒතකොට මම කියලා වෙනම කෙනෙක් පවතින අනිත්‍යය තමයි නම් දීලා තියෙන්නේ. නමක් අරගෙන ආවෙන ඒ කාලේ ලොකුවට හිටපු මිනිස්සු ඒ භාෂාව කතා කරපු ඇත්තෝ දුන්න මේ ගුලියට මේ නම කියලා. ඒතොට ලං කරගත් තරම් වටිනා තත්ත්වයේ දේ වින්දනයක් කියලා හිතන જાති කියලා එකතු කරගත් දෙයට කියනවා උපාදානියන් සාසබං උපාදානියන් තත්ත්වෙදි කියනවා වේදන උපාදාන කන්දු මහරහසිත තුල් හරහා ඒවා එන්නේ නැහැ. සත්‍යාබෝධය කරගත් ස්ත්‍රී පුරුෂ සිතරා ඒවා එන්නේ නැහැ. යහ කාචි සංඥා මතක සමූහයක් සංඥා සමූහයක් තියෙනවා නම් ස්කන්ධ සංඥා ස්කන්ධයක් තියෙනවා අතීත වන අනාගත වර්තමාන දුර සන්තික හීන පනීත ඕලාරික සුකුම ඒවා සාසවං ආශ්‍රවත් එක්ක මිශ්‍ර වෙලා ලං කරගත්තොත් හොඳයි කියලා හිතන උපාදානීය තත්වයට ගිහින් ලං කරගන්න තරම් වටිනා තත්වයේ දෙකයි ස්ථීරණය කරන සංඥා ස්කන්ධයකුත් තියෙනවා සංඥා රසක් තියෙනවා අයං මුච්චති සංඤුපාදාන කන්දු මේකට තමයි සංඥා උපාදාන කන්දේ කියලා කියන්නේ යේකේචි සංඛාරා මොනවා හරි සංඛාර වර්ගයක් රාග දෝෂ සද්ධා විරිය කරුණා මෛත්‍රී උපේක්ඛා ඊර්ෂ්‍යා කෝධමාන එක එක වර්ගෙන් එන જાති අතීතාගත පච්චුප්පන ඒ කන්ද කියනකොට අපි කියවේදී ඒ ටික අජ්ජත් බහිද්ද මෙ කතා කරන්නා තුල අහන්නා තුල වෙන වෙනම බහිද්ද මේක නිර්මාණය කළ දුන්න නැත්තන් තුල දන්න තවත් කෝටි ප්‍රකෝටි මනුෂ්‍ය ජීවීන් තුළ ඕන තැනක තියෙන සංකාර තියෙනවනම් අජ්ජත් බහිද්ද අතීතාගෙන නාගත පච්චුප්පන්න ඕලාරික සුකුම හීන පනීත දුර සම්තික ඒවා අනායතර විශේෂණ පද දෙක ඒතික සාසවං උපාදානීය ආශ්‍රවත්තේ ආශ්‍රව සහිත ආශ්‍රවත් එක්ක මිශ්‍ර වෙයි. උපාදානියන් ලං කරගත්තොත් හොඳයි කියලා හිතෙන. ලං කරගත්තොත් විශේෂ බුද්ධිලේ බවට පත් වෙනවා. ලං කරගත්තොත් මම තවදින් යග්ගම්රිය ලං කරගත්තොත් සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ලං කරගත්තොත් හොඳ කෙනෙක් බවට පත් වෙනවා. ලං කරගත්තොත් ඒ අනිත්‍ය අගේ කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා හිතන જાય. හැබැයි එතන කුසල අකුසලයේ දෙකේ වෙනසක් තියෙන ඒ කුසලයේ වාසිදායක. ඒ තීරණ කියලා හැකි එක්තැන් වූ සමූහයක් තියෙනවා සංඛාර. ඒ ටිකට කියනවා අයංගුච්චති සංඛාර උපාදාන කන්දු කවදාවත් මේවා ගැන අහපු නැති භික්ෂු පිරිසකට වෙන්න ඕන බුදුහාම කෙටින් කියලා දෙනවා මේක බලන්න කියලා. නැත්තම් ඒ හිත්වල තිබුණේ මේ විශ්වයේ තියෙන මේක කුතුහල බවක් තිබුණ මොකද්ද මේ මොකද්ද අර බුදුරේකුගේ තියෙන ආකර්ෂණීය ආවර්තනීය මායාවට අවු වෙලා ඉන සත්‍යාබෝධයේ බීජයන් මේකේ කියලා දෙනවා. යං කිංචි විඥානං විඥාන සවිඥානකේ විය හැකියීමේ හැකියාවක්. සවිඥානකේ වීමේ හැකියාවක් තියෙනවා. සවිඥානකේ වෙන්න පුළුවන් බවේ හැකියාවක් මේ ඉන්නේ කියලා කියන්න පුළුවන් ඒකත් එක්ක යාම. ඒක එනකොටම සංඥා සංවේදනාවිලාම අර සංඛාර. අතීතානාගත පච්චුප්පන් අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන පනීත දුර සම්තික ඔන්නර විශේෂණ පද දෙකේන ඒ පංචස්කන්ධ පංච උපාදාන කන්ද වෙන්නේ සාසවං උපාදානිය. මිත්‍යයෙන් කියන කාමාශ්‍රභවස්ව තියෙන දීත්‍ය විජ්ජා එහෙමම තියෙන නමුත් තේරෙන්නේ කාමාශ්‍රභවස්වත් විශේෂ පුජ්ජලේ චිතේ ඉන්ත ඕන පවතින්ත ඕන යන්ත ඕන වැඳෙන්න ඕන වැඳෙනවා කියන වචන ඉතනද නැ මේකේ දිනකොට විඥානත්‍යත් කියනකොට නමුත් ඉන්ත ඕන කියලා හිතන ගැටි සාස්වයි ආස්වත් එක මිස්ස වෙලා උපාදානියම් යරිත්‍යන් ලං කරගත්තොත් හොඳයි කියලා හිතෙන නිසා ලං කරගත් තරම් වටිනා තත්ත්වයේ දීකේ තීර්ණය කළ හැකි එක්තැන් වූ සමූහයක් ඒකට කියන විඥාන උපාදාන කන්දි කියලා. ඉමේ උච්ඡන්ති භික්ඛවේ පංච උපාදාන කන්දා. ඒසු බුදුහාම තමන්ගේ විශේෂ පණිවිඩේ බුදුරෙක් ඇයි පහළ වුණේ ඔන්නෝක කියලා දෙන්නයි සංකිටේන පංච පාදාන කන්දා දුක්ඛ කියලා කියන එක අර එදත් වෙතින් තාපු පිරිසට බුදුහාම කියලා දුන්න මෙන්න මේකයි උපාදාන කන්ද මේකයි පංචකන්ද. ඒතර උපාදාන නැතුව පංචකන්ද පරිහරණය කරන හැටි තමයි ධම්ම විනයෙන් කියලා දෙන්නේ. ඒව අපේ ඉගෙනගෙන තියෙනවා. සම්මා සම්බුදු සරණයි ඒ වන්දනීය වූ ඒ මහාර්ග වූ පූජනීය වූ මහා කාරුණික සර්වඥ වූ තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි අපට දහම් කරුණු අසන්නට සලස්සන්නට බුදු සරණයි. සාදු සාදු සාදු බුදු සරණයි සත්‍යත්වයි. මම ජයන්ත මහත්මයාට යොමු වෙනවා. ජයන්ත මහත්මයා විචාර පුළුවන් සාකච්ඡා දෙකක්. අනිදානතිරුවන් සර්ණයි අවසරයි සත්‍යයෙන්මයි මම හිතන්නේ තාමත් වටිනා සූත්‍රයක් ඔබතුමා අපිට පැහැදිලි කළේ. මේකෙදි හිතිච්ච එක දෙයක් තමයි ස්කන්ධ තමයි ස්කන්ධ කියන ටික තමයි පරමාර්ථ ධර්ම හැටියට පවතින කොටස කියලා හිතුණා. මොකද එතනදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොට එතන නාම සහ රූප එහෙමත් නැත්නම් අපි ධර්මානුකූලව කතා කරනවා නම් චිත්ත චෛතසික රූප කියන කොටස තමයි අපි එතන කතා කරේ. තමයි පරමාර්ථ ධර්ම කියලා හිතුණා. මේ පරමාර්ථ ධර්ම එකිනෙකාගේ චිත්ත සංතානවල බාර ගන්නා ස්වરૂපය. කියන්නේ එකිනෙකාගේ චිත්ත සංතාන වලින් තියෙන ක්ලේශ ධර්ම හෝ නිකලස් වීම අනුව ඒ දේවල් වලට දෙන නමක් කියලා හිතුණා මේ පංච උපාදානස්කන්ධ කියලා. ඒ කියන්නේ අපි දන්නවා සිතක් එක්ක ඇති වෙන්නේ චෛතසික ධර්ම. සිතක් ඇති වෙන්නේ යම්කිසි අරමුණක් හේතු කරගෙනමයි. දැන් අපි රූපයක් අරමුණු කරගෙන නම් ඒ සිත ඇති වෙන්නේ ඒ චිත්ත සංතානයේ කෙලෙස් සහිතනම්. ඒ කියන්නේ ආශ්‍රව සහිතව නම් ඒ ආශ්‍රව යෙදෙනවා නම් යම්කිසි රූපයක ඒ රූපය පරමාර්ථ ධර්මයක් වෙච්ච රූපේට අපි එතනදී රූප උපාදානස්කන්ධය හැටියට හඳුනා ගැනීමක් කරනවා. ඒ රූපයම තවත් චිත්ත සංතානයක් තුළ ඒක අපි හිතුවොත් එහෙම නිකලෙස් චිත්ත සංතානයක් තුළ ඒ රූපේ කෙරෙහි යම් කිසි විදිහක ඒක අරමුණක් වෙලා ඒ සිත් පහළ වෙනවා නම් ඒ සිත් වලට ඒක රූප උපාදානස්කන්ධයක් වෙන්නේ නැහැ. මොකද ඒ සිතේ ආස්ව කෙලෙස් එදිලා නැති හින්දා ඒකට එතන මේ ඒක ස්කන්ධ සත්‍ය පමණක් පවතිනවා කියලා තමයි තේරුම් ගත්තේ. ඒ කියන්නේ මේ ස්කන්ධ උපාදානස්කන්ධ කියන එක තේරුම් ගන්න නම් ඒ අපි දන්න උපාදානස්කන්ධ කියලා කියන්නේ මේ සිතත් එක්කම ඇති වෙලා නැති වෙන දෙයක් කියලා අපි හිතුවොත් එතකොට ඒ බලන පැත්ත එහෙම නැත්නම් ඒ අපි කිව්වොත් එහෙම ඒ චිත්තසංතානයේ ස්වභාවයේ අනුව තමයි යම් දෙයක් උපාදානස්කන්ධයක්ද එහෙමත් නැත්නම් ස්කන්ධ තස්සේ පමණක්ද කියලා වටහා ගන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව බලනකොට රහතන් වහන්සේගේ තත්ත්වය බැලුවොත් රහතන් වහන්සේගේ ඕනෑම උදාහරණයකට මේ රළුව ගත්තාම රූපයක් ගත්තාම බාහිර තියෙන රූපයක් ගත්තොත් ඒ රූපේ කෙරෙහි හෝ සමාගයේ අධ්‍යාත්මික රූපයක් කෙරෙහි හෝ ආශ්‍රවයන් යෙදෙන්නේ නැහැ. උපාදානය යෙදෙන්නේ නැහැ. එහෙමනම් ඒ සියලුම පරිහරණය කරන සියලු දේ වේදනා සංඥා සංඛාර කියන සියලු දේම ස්කන්ධ හැටියට තමයි පරිහරණයක් සිද්ධ වෙන්නේ. නමුත් අපිට මම හිතන්නේ මේක තමයි කන්ට්‍රවර්ෂල් මේ පැත්තකට යමු වෙනවා නම් යමු වෙන කාට හරි හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. මේ අපි බැලුවොත් එහෙම අපි දන්නවා එක්තරා රහතන් වහන්සේ කෙනෙක්ගේ බොහෝම රූපය ඊටාත්ම පහපත් ඒකට තව කෙනෙක්ගේ ආශ්‍රවයේදීලා ඒකට තණ්හා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි අහලා තියෙනවා ඒ පුද්ගලයා ස්ත්‍රියක් බවට පත් වුණා කියලා ඒක විපාකයක් හැටියට. එතනදී ඒ රහතන් වහන්සේ කිව්ව අපි හිතුවොත් එහෙම ඒ අපි සාමාන්‍ය මේ අෂ්ටපුරුෂ පුද්ගලයා හැටියට හඳුනන පුද්ගලයෙක් රහතන් වහන්සේ කියලා හැඳින්නුවා. එතන තියෙන රූපයට වෙන කෙනෙක්ගේ ආශ්‍රවය යෙදුනා. වෙන කෙනෙක්ගේ ආශ්‍රවය යෙදিলা තමයි ඒ රූපයට ඇලුම් කිරීමක් කරේ. එතකොට ඒ චිත්තසංතානයේට ඒ රහතන් වහන්සේගේ රූපයේ උපාදාන ස්කන්ධයක් වෙනවා. ඒක තමයි මම තේරුම් ගත්තේ. ඒ කියන්නේ අපිට හරි ඒක මේ උපාදාන සහ සමායන ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ කියන එක දිහා බලන්න වෙන්නෙම ඒ බලන කෝණේ අනුව නැත්නම් ඒ කොතනද ඒ චිත්තසංතාන පහළ වෙන්නේ කියන අනුව තමයි තේරුම් ගන්න වෙන්නේ කියන එක තමයි දැනට තේරුම් ගත්තේ. මගේ තේරුම් ගැනීම වැරද්දක් තියෙනවා නම් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කාගෙන් හරි ඒකට උදව්වක් කරන්න හරි නිසියාකාරව තේරුම් ගන්න කියන එක කියලා මම නිහඬ වෙනවා. තේරුවල් තමයි එන්ට මහත්මයා ඒ අන්තිමට වචනේ නැවත සැරයක් කිව්වොත් ඒ රහතන් වහන්සේගේ ශරීරය උපාදානස්කන්ධයක් හැටියට හඳුන්වන්න පුළුවන් කියලා කුතුමා කිව්වා. එහෙමද කිව්වේ? ඒක මං එතෙන්දි කතා කරන්නම්. එතෙන්දි ඒක ඒ බලන පුජ්‍යලයාට බහිද්දා රූපයක්. ඒක රහද්ද මේ නැද්ද කියලා දේවදත්ත හාමුදු බුදුහාඳුරන්ට මරන්න ගලක් පෙරලා දැම්මා. ඒ වගේ එතන ඒක බහිද්දා රූපයක්. අර රූපස්කන්ධයක් පමණයි. අර ඒ කච්චානහන්දුහල් කුමාර කස්සපහරුන්ගේ ශාරීරිය දැක්කා. එයා හිතුවා ඒ ශරීරයට ඇලුම් කළා. ඒ ඇලුම් කළ එයා හිතුවා එයාගේ නෝන මහත්මයා බිසව නැත්තම් දේවියත් ඒ විදිහ ලස්සන නම් හොඳයි කියලා නැත්තම් මේ විදිහ එකක් තියෙනවා කියලා. එතන දිවුනේ ඒ හිතපු පුතු ජනයාට අර මහරහත් තන් වහන්සේ පාක්ෂි රූපය බහිද්ද රූපයක්. එච්චරයට එයාට ඇති වෙච්ච බින්දන එයාගේ ළඟ එච්ච දාත්‍ය රූපය අරමුණු කරගෙන ඒක නිසා ඒක ක කන්ට උන්නාම අර කවුදෝ තලගේ ආවෙනවා කියලා වගේ තම ඕන එක තමන්ට ඒ තින කාමාශ්‍රය භවශ්‍රව අනුව එයා එක අදා ගත්ත. ඒක ඇයි දන්නේ එච්චර අගේ කරලා කතා කරන්න කියන මේ වචනේ නම් හොඳ නැහැ. ඇයි ඒකට එච්චර අගයක් දුන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ මගේ මුද්දකම නිසා වෙන්නත් පුළුවන්. බුදුසරණ මොනේද එතෙන්දි සමා වෙන්න. දැන් මෙතෙන්දි කියනවානේ සාසවං උපාදානියන් කියලා. ඒ සාසවං උපාදානියන් සත්‍යයේ ඇති උනේ ඒ රහතන් වහන්සේගේ රූපයට තමයි, ඒ බහිද්ද රූපයට තමයි සාසවං උපාදානියන් කියන සත්‍යය ඇති උනේ. එහෙමනම් ඒ රූපය අර කෘතඥ సంతාණයට උපාදාන ස්කන්ධයක් වෙනව නේද කියන එකයි තියෙන රහතන් වහන්සේ අනිවාර්යයෙන්ම මේ පැත්ත නෙමෙයි කතා කරන්නේ. අනිත් පැත්තෙන් බාහිරව පුතග්ජන මනසෙන් යම්කිසි රූපයක් කෙරෙහි තමන්ගේ ආශ්‍රව තමන්ගේ උපාදානයේ යෙදුනොත් එතෙන්දි ඒ රූපය තම సంతාණයට උපාදාන ස්කන්ධයක් හැටියට නේද පහළ වෙන්නේ. එතන සිත් පහළ වෙනකොට රූප උපාදාන ස්කන්ධ, වේදනා උපාදාන ස්කන්ධ ඔක්කොම ඒ පුතග්ජන සිත් సంతාණය පහළ වෙනව නේද කියන එකයි. එහෙම ගන්න පුළුවන්ද කියන එකයි ඒ අසුරු කිරීම සම්බන්ධයෙන්. ඔව් ඒකේ විදිහට වෙන්න ඕනේ. එතෙන්දී ඒ එක රහත් ශාරීරියයට සම්බන්ධ වෙන රහත් අර පුජ්‍යලයි ඒක ලං කරගන්නේ. ඒ පුජ්‍යලයි ඒක ලං කරගන්නේ. අර මේ අර මහරහත් මිහිණින් වහන්සේ නමකගේ ඇස් දෙක ඇලුම් කරේ ඒක පුරුෂයෙක්ගේ විදිහට. එතන වෙන්නේ ඒ කතා කරන්නා තුළ උපාදානීය යා ඒක ලං කරගත්ත ඒකෙන් ලැබෙන වින්දනය තමයි මේ ඇලුම් කරන්නේ. රූප සංඥාවට සංකාරයට වින්දනයට ඇලුම් කරනවා. එතන එක සිද්ධ වෙන්නේ. ඒ අරමුණ මොකක් වුණත් එයා ඇතුළ සිද්ධ වෙන දා තමයි කියෙන්නේ. දැන් අප වුණත් අප බුදු පිළමයක් දකින එක නෙවෙයි මේ මුස්ලිම් ජාතික විශේෂයෙන් ධර්මයේ ගැන මුකුත් නොදන්නා ඒ කෙනෙකු දකින්නේ. එයාට ඒක කඩල පොඩි කළා මේ දානක ඒක ඉතාම සුළු දෙයක්. ඒ විදිහට එතකොට ඊට සමානම තම රහත් ශරීරය අර මෙහිණීගේ ඇස ඒ දෙන්න දැක්කේ ඒ විදිහට. අර අපි පසුගිය සතියේ ගත්තේ අර භික්ෂුණියක් ආනන්දහාමුදුරුව මුලා කරගන්න හදපේට කියලා නේ විදිහට. ඒ විදිහට බුදුසරණයි. සත්‍යයෙන්ම මට පොඩි ප්‍රශ්නයක් නැතුණා. දැන් ඔක උපාදාන කියපුවාමයි උපාදානීය කියපුවාමයි වෙනසක් තියෙනවා වගේ තමයි මට තේරුනේ. මෙතනදී අර ජයතමහතය කියපු කරුණත් එක්කත් පොඩ්ඩක් චූටි මගේ වෙනස් අර්ථයක් තිබ්බා තියෙනවා. මේක මම විශ්මගණ්ඩයි මේක අහන්නේ. එතකොට මේ උපාදාන කියපුවාමයි උපාදානීය කියපුවාමයි වෙනස් ආර්ථික පාලි වල තියෙනවද කියන එක දැනගන්න කැමතියි. ඒක උපාදාන කියපුවාමයි දැන් උපාදානෙට ගොදුරු වෙනවයි කියන එක තමයි උපාදානීය කියන එක කියලා තියෙන්නේ. මම හිතන හැටියට මම අර උපාදාන කියපුවාම අර උපාදාන වෙන తත්වය ඒ කියන්නේ ඒ ලෝභය හරි දිත්‍ය හරි මානෙන් උපාදාන වෙන්නත් පුළුවන් කියන එකත් මට ප්‍රශ්නයක් වෙලියා. එහෙම බලද්දී ලෝභයෙන් හරි දිත්‍යයෙන් හරි උපාදාන වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ උපාදාන කරනවා නම් ඒක උපාදාන වෙනවා කියන එකත් උපාදානීය කියපුවාම ඒකට භාජනය වෙනවා නම් ඒ ඔක්කොම උපාදානීයයි කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ ඒ ස්කන්ධේ වුණත් උපාදානීයයිනේ. අර දැන් සත්‍යම කියපු විදිහට එතකොට ඒක හුදෙක් පංචස්කන්ධයක් වෙන්න බෑ. පංච උපාදාන ස්කන්ධයක්ම වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒක උපාදාන නොවනවට කියන්නේ රහතන් වහන්සේටත් මේ සත්‍ය සාධන වංශේ උපාදාන කරන්නේ නැති වුණාට ම දැන් ඒක උපාදානීය සත්‍යයක නම් තියෙන්නේ ලෝකෝත්තර ධර්ම හැරෙන්න ඉතුරු සත්‍ය ඉතුරු ධර්මතාවය. දැන් පරමාර්ථ හැදෙද්දී ගත්තත් ඒ ලෝකෝත්තර ධර්මතාවයන් හැරෙන්න ඉතුරු ධර්මතාවයන් උපාදානීය මට්ටමේ නම් තියෙන. එතකොට ඒ ස්කන්ධේ කොහොමද පංචස්කන්ධයක් විතරක් වෙන්නේ, පංච උපාදානස්කන්ධය නොවෙන්නේ කියන ප්‍රශ්නේ එනවා කියන්නේ. මේක මං හිතන ලොකු පැටලිල්ලක් අටි කරගෙන තියෙන. දැන් මේක නතර කරගන්න ඕන. ඒක ඒ රහත් ඇඟට දාන්න දෙපා. ඒ රහත් ඇඟත් කුණු ඇඟත් ජරා ඇඟත් ඒකට දාන්න දෙපා මේක. ඒක ගන්න අර මෝඩ පුතුජන මෝඩයා. එයා තයි උපාදානීය විනර රූපේ. ඒකේ උපාදානී රූප බහිද්දා රූපයක් යාට. ඒ අන්ධ බාල මෝඩ පුතු ජනයාට එයා තුලයි මේක ඇති වෙන්නේ. එයයි හිතන්නේ අරක ලං කරගත්තොත් හොඳයි කියලා. අපි බුදු පිළිමයට කරන ආදරේ වගේ. ඒතොර මං ලස්සන බුදු පිළිමයක් හදලා මේක මගේ බුදු පිළිමය කියලා ගන්නවට සමානයි. ඒක ඒ බුදු පිළිමයයි බුදුහන් අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ඇති කරගන්න මට ඒක උපාදානීය කරගන්න මේ පුතු ජන මානසී. ඒක ඇයි ඒකට සම්බන්ධ කරන්නේ උපාදානීය කියලා කියන්නේ එයා හිතනවා. දැන් ඒකට ඔය සෙල පොතේ දීලා තියෙන උපාදානයන් අරමුණු කියලා. උපාදානය කරගන්න වටිනවා කියලා ඒක හිතලා තමයි මම වචන හැදුවා මෙතෙන්දී. උපාදානයන් කියලා කියන්නේ ලං කරගත්තොත් හොඳයි කියලා ඒ පුතු ජනයා හිතනවා. ඒ රූප ඒ රූ දැන දකින්න රූපේ. එමෙන්නත ලංකර ගන්නතරම් වටිනා තත්ත්ව දෙකේ එයා තීරණය කරගන්න. එයා මේ තීරණය කරන්නේ. එයාට තියෙන කාමාස භවාස විජ්ජාස දිත්‍යාස වේ වෙනසක්. ඒක අභිනන්දන අභිවදන අජ්ජෝසානේ කියන තුනෙන් ගන්නට උනේ උපාදානය කරගන්න ඒ තුනත් එක ගිහිල්ලා. එතකොට ඒක අභිනන්දනය කරන්නේ දකිනා පුද්ගලයා මිස අර වස්තුව නෙවෙයි. අපි බුදු පිළිමයක් ගමුකෝ. දැන් බුදු පිළිමය මුකුත් හිතන්නේ නෑනේ. ඒක එතන තියෙනවා. ඒක මා තමයි. ඒක ලස්සන එකක්. මේක ශ්‍රී ලංකාවේ එකක්. මේක මෙච්චර පරණයි කියලා හරි යගේ දෙන්නේ මේ විදිහට. මේක දැක්කම ගිද්ද සාන්ත වෙනවා. වගේ දාන්තිනවත් නැත්නම් අනිත් එක්කෙනා මේක අගේ කරයි. මං හොත බෞද්ධෙක් කෙනා මේක ටික ලොකු බුදු පිළිමයක් හින්ද ඒව ඇති වෙන්නේ මේ මේ සිත ඇතුළට. ඒකයි බුදු පිළිමය අතර කිසිම සම්බන්ධයක් නේ කර්මුණක් විතරයි. උපාදානීය தත්තේ ඒ සැබ ඒක ගන්න කත්තේක දකින්නා විසින්. ඒ උපාදානි කියන වචනේ තමයි සතේරුම් කරන්න හැදුවේ ලං කරගත්තොත් හොඳයි කියලා මං හිතනවා. ඒතෝට අර සත්‍යභාවය අගය කරගෙන යන්න පුළුවන්. ලංකර ගන්න තරම් වටිනා தත්ත්වයේ දීකේ තීරණය කළ හැකි. කියලා ඒක මා තීරණය කරන්නේ. දැන් මඳුරෙක් මහා කච්චාන හාමුදුරන්ගේ වහන රහතන් වහන්සේ කියලා බොනවා කියලා නෙවෙයි ඒක. එයාට ඒ මඳුරාට ඒක රහත් ලේද ඒ කතාව එන්නේ නැහැ. ඒ විදිහට නම අල්පුතු ජනයාටත් හිතුනේ. ඒක නිසා මා හිතනවා එතෙන්දී ඒ වචනේ තේරුම් බේරුම් කරගන්නවා මිස ඒ රහත් පුජ්‍යලයාට ඒක සමාන කරගන්න හදන එක නම් තවත් දිත්තේට අහු වෙන කොටසක් කියලා හිතෙන්නේ දැනට. ඒක දැම්මම ඒක ඉවර කරගන්න ඕන. පුදුසරණයි. සත්‍යයෙන් මම ආයෙද රහත් පුද්ගලයාගේ මේ රූපේ කියලා කියනවට වඩා දැන් රූපය කියපුවාම අනාශ්‍රවයි කියන එකනේ දන්නේ. එතන ආශ්‍රවය දෙන්න බෑ කියන එකනේ. රහත් වුණත් නිකන් සාමාන්‍ය පුද්ගලයන විදිහේ කෙනෙකුගේ රූපය වුණත් ආශ්‍රව තියෙන්න බෑනේ රූපයක කියන එක තමයි මගේ අර ආවේ. එතකොට ඒක දකින්න විදිහෙන් තමයි උපාදානීය වෙන්නේ කියන එක ඒක පැහැදිලි. මොකට රූපය කොහොමත් උපාදානීය මට්ටමක තියෙනවා නම් ඒක පරිහරණය කරන්නේ කවුරු වුණත් ඒක උපාදානීය වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි මම පැහැදිලි කරගන්න හැදුවේ. තේරුම් ගන්න. ටික හරි ඒ අන්තිමට කියපු ටික හරි. එතකොට ඒක සිද්ධ වෙන්නේ ක්‍රියා කරන මේ සබ්ජෙක්ට් එකේ යනු තමයි තියෙන ඔබ්ජෙක්ට් එකට ඒක දෙයක් තියෙන්නේ. මගේ කටට යන්නේ අයිස්ක්‍රීම් ටික හිතන්නේ නෑනේ. ආ මං සත්‍යජී කටට යන්නේ අද. එයාට හුඟක් දත් තියෙනවා. ඒ ලොමු කටකට ගියත් අයිස්ක්‍රීම් හිතනනේ මේ ලොමු කටට ගියාට වඩා හොඳයි මේක මේ සුපරාජිනියක් කෑවනම් කියලා අයිස්ක්‍රීම් ටික හිතන්නේ. ඒකට සමානමයි ඒක. ඒකේ ගන්න පුජ්‍යලයා තමයි කිහිතන්නේ අයිස්ක්‍රීම් එක හිතන්නේ කායි කටට ගියේ කුණු පාල්ටිට ගියාද කියලා හිතන්නේ. එක රූප බාහි ඒක බහිද්දා රූපයක් පමණයි ඒක. බහිද්දා රූපයක් පමණයි. ඒක උපාදානිය කරගන්න තමන් ඒ කරගේ දකින්න එක්කන. ඒ නිසා තමයි සත්ත්ව භාවය යන්නේ. සත්ත්ව භාවයේ පවත්වාගෙන යන්නට තියෙන පහ. ඒ පහේ හීන ප්‍රනීත ඒව જાති තින එක ප්‍රනීතයි කියලා ඒ ප්‍රනීත රූපයක් හිතේ දකින්න සමාරේ. ඒවත් වාචික දෙයට හරව ගන්න. ඒතර ඒ ප්‍රනීත බව මා කලින්ම කිව්ව එකයි කපුටෙකුට පාරේ ඉන්න කාරකට අහුවෙලා මෙච්ච මුවේකුගේ පරණ වෙච්ච ශරීරයක් කපුටෙකුට පේන්න හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් හැටියට. මොකද එයා ඒ සත්ත්ව භාවයන් ඒක මට ප්‍රනීත දෙයක් වෙන්නේ මට ඒක මේ ප්‍රනීත හීන රූපයක් මේ මැරිච්ච මුවා මට හීන රූපයක් ඒක අයින් කරන්න තමහදා කපුටා දෙක ප්‍රනීත රූපයක් ඉතින් සත්ත්ව භාවයන් එක වෙන්නේ බුදු සරණයි තිරුවන් සරණයි. ඇත්තටම ප්‍රශ්නයක් අහන්න නම් නෙමෙයි මම ඒක වැරදීමකින් මේ අහන්නුනේ. ඒ වුණත් සතියතුමා මට මේ වගේ අදහසක් ආවා. දැන් සාමාන්‍ය කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් නොවන කෙනෙක් ඒ වගේ කෙනෙකුට දැන් ඇහැට දකින අහන දැනෙන දැනගන්න අරමුණු තියෙනවා. ඒ අරමුණු දැන් හැම අරමුණම අපි උපාදානස්කන්ධයක් කරගන්නේ නැහැ. හැම අරමුණම උපාදාන කරගන්නේ නැහැ. දැන් සමහර වෙලාවට දැක්කහම දැන් ගහක් වගේ දෙයක් එහෙම නැත්නම් Tamanට අදාළ නැති දෙයක් දැනගත්තොතින් එතන මේ එතනදී ස්කන්ධ ටිකක් ඇති වෙනවා. ඇති වෙලා නැති වෙලා යාමක් නේද වෙන්නේ කියන අදහසක් ආවා. එහෙම නැතුව අපි අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ත්‍ති කියන අවස්ථාවට આવොත් තමයි ඒ විදිහට කරගත්තොත් තමයි ඒ බලන රූපේ උපාදාන වෙන්නේ කියන අදහසක් තමයි ආවේ. ඒ අනුව අපිට වුණත් ස්කන්ධ පහළ වෙලා නැති වෙලා යනවා නේද කියලා හිතුණා. ඒක තමයි මට මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන් තරම් සරණයි. තරුවන් සරණයි පන්සිල් මහත්මයා ඔබතුමාට පුළුවන් දෙකට වෙන්න. තරුවන් සරණයි ඇත්තටම මේ මහත්මයා ආපු ප්‍රශ්නේදී ඒක හරි තේරුම් ගන්න තව දැනක් තියෙනවා කියලා මම හිතෙනවා. ඒ කියන්නේ අපි යමක් ගැන දැනගත්තා අපිට ඉදිරිපත් වෙලා අපිට ඒක ඒ පිළිබඳ යම් කිසි දැනුමක් ලැබෙනවා කියන්නේ ඒ කියන්නේම උපාදානයයි. ඒ කියන්නේ එතකොට අපි දැනගන්නවා කියන තැනදී මාජ්‍යෝසාරය ඒ කියන්නේ අපි එතනදීම ඒ පිළිබඳ දැනගන්නවා කියලා හැඟීමක් ජනිත වෙනවා කියන්නේම මේ යමක්ය දෙයක්ය අහවල් දෙයක් කියලා දැනගනින්නකොටම අපි උපාදාන වෙලා අපිට ඒක නිසා අපි ඉදිරියට අපිට සම්බන්ධ වෙන්නේ නැහැ අපිට ලැබෙන්නේ නැහැ කිසි දෙයක් උපාදානයෙන් තොරව. ඒකයි අපි මේ උපාදාන වෙච්ච කොටේ ඉන්නේ. අපිට පිරිසිදු ස්කන්ධ ලෙස ලැබෙන දේවල් අපි තුලට අපි දෝත පුරා ගන්න එක ලැබුණා එක එහෙම දෙයක් දැක්කයි කියලා දැනෙන්නෙම එතකොටම මේකෙන් තමයි අපිට මිදෙන්න කියලා තියෙන්නේ. මේකෙන් මිදෙන්න අවශ්‍ය කරන කාරණා තමයි කියන්නේ තථාගතයන් වහන්සේ විදර්ශනාව කියලා අපිට කරන්න කියලා තියෙන්නේ. මේක ඇති වෙන මේ මොහොත ඒ කියන්නේ මේ සූත්‍රය තුලින් ඇත්තම මේ සත්‍යජීතුමා මෙච්චර වෙලා විස්තර කරලා දුන්න ඒ ස්ථානය එතන තමයි අපිට මනාව පැහැදිලි කරගන්න ඕනේ. එතකොට තවදුරටත් කියනවා නම් ඇත්තටම අර තමන්ගේ කෙනෙක්ගේ సంతානය තුලයි సంతානය තුල තමයි මේ ජනිත වෙන්නේ මේ උපාදාන ස්කන්ධ. එතකොට රහතන් වහන්සේ කියලා කෙනෙක් ඇත්තේ නැහනේ. එතකොට බාහිර රූප ස්කන්ධයක්. බාහිර රූප ස්කන්ධයක් අරමුණු වුණ තැනක කෙනෙක්ගේ సంతානය තුල තමයි ඒක ස්කන්ධ වශයෙන් නෙමෙයි එතෙන්දි ලැබෙන්නේ උපාදාන කියලා. එතකොට මේ කෙනා කියලා අපි මේ ගත්ත මේ సంతානය තුල ගොඩනැගෙන දෙයි උපාදාන ස්කන්ධ වෙන්නේ. නෑ එතකොට බාහිරෙන් එන්නේ බාහිරෙන් ගන්න රූප ස්කන්ධය. බාහිර රූප ස්කන්ධයක් ඒක රහතන් වහන්සේකද ඒක වෙන බල්ලෙක්ගේද හාවෙක්ගේද සතෙක්ගේද කියලා නෙවෙයි ගැටලුව තියෙන්නේ. මේ කාරණා දෙක තමයි තථාගතයන් වහන්සේ අපිට මනාව වටහා ගන්න පෙන්වලා දීලා තියෙන තුරුන් සර්ණයි. බුදුසරණයි. දැන් ඊටන් රූපෙම කියනවා නෙමෙයි, දැන් මේක සමස්තයක් ඇස තේරුම් ගන්න තවත් පැත්තක්. දැන් ඔය පහ පිළිබඳ පළමුවෙන් අපිට අත්හරින්න පුළුවන් දේ තමයි දිට්ඨි උපාදානය. ඒක අත්හරිනවා. ඊළඟට මේ දවස්වල සවන්ද සිසලසී දේශනයක් කරන ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ මාං කඩවල ඒ උන්වහන්සේ එතෙන්දී අර කියන්න හදන්නේ අවසානම தත්ත්වය. උන්වහන්සේ කියන්න හදන தත්ත්වය. එතකොට අප තේරුම් ගන්න මෙතන පළමුවෙන්ම අත්තර ගන්න පුළුවන් දේ දිට්ඨිය. ඒක තමයි අත්තර ගන්නට මේ සූත්‍රයට කලින් තියෙන සූත්‍රයක් තියෙන පටිපදා කියලා සූත්‍ර දෙවෙනි සූත්‍රය මේ කොටසෙම. ඒකෙදි ওই සක්කාය දිට්ඨිය කියන එක ඇති කරගන්න වචනෙට කියනවා ඒකට බුදුහාම කියන සක්කාය සමුදය ගාමිනී පටිපදා. සක්කාය සමුදය පැත්තට යන පාරක් හදාගන්නේ අරූපං අත්තතෝ සමනිපස්සේ කියන්නේ ඒ උපාදානියත්වෙන් තමයි. ඒ උපාදානීය දෙයට ඇලුම් කරන නිසා වෙන්නේ උපාදානේ ස්වરૂපයක් තියෙනවා ඒකේ. උපාදානි කියන්නේ ඔය පහ තමයි මට ගන්න කොහෙන් ගත්තත් අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකයි උපාදානිය කියන්නේ. උපාදානයේ සුදුසුම නෙවෙයි මං ගත්තොත් ගන්න පුළුවන් වෙන ඔය ටික. උපාදානය කරගන්නවා නම් කරගන්න පුළුවන් වෙන જાත්. ඒකයි උපාදානයි කියන්නේ. අල්ලන්න පුළුවන් දේ. හුලඟ අල්ලන්න බෑ. හුලඟ අල්ලන්න පුළුවන් විදිය තියනවා ඒක. ඒ විදිහට කරගත්තා. අන්නේ විදිහට අල්ලන්න පුළුවන් දෙයක. එතකොට ඔය සක්කා සමුදේ ගාමිනී ප්‍රතිපදාවට නොගෙහින් ඉන්න තම හදන්න හදන්නේ. සාමාන්‍ය විදිහට උපාදානීය දේ උපාදානීය තත්වයට ගෙනියන්නේ සක්කා සමුදේ ගාමිනී ප්‍රතිපදාවට යන්නේ. ඒ සක්කා සමුදේ ගාමිනී ප්‍රතිපදාව තම දුක්ඛ සමුදේ ගාමිනී සම්නුපස්සනා කියලා බුදුහාම කියනවා. සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව තියෙන කියන දුක්ඛ නිරෝධ ගාමිනී සමුදුපස්සනා කියලා. ඒ පටිපදා සූත්‍රෙත් කියවන්නේ. එතකොට උපාදානී කියන වචනේට තේරුම් දීලා තියෙන පොතේ උපාදානයන්ට අරමුණු වූ කියලා. ඇයි දන්නේ නැහැ උපාදානයන්ට අරමුණු වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ උපාදානය කියන එක ගැනීම උපාදානයි කියන්නේ මනෝගතියක් සංකාරයක් අපි හිතුවන් තණ්හාව කියලා. ඒ විදිහට ඒ උපාදානයට අරමුණු වෙනවා කියලා කියන්නේ ඒක හිතලා තමයි මේක හිතලා මේ විදිහට මා කියන්නේ මේ මං කියන එක හරි කියන එක නෙවෙයි කියන්නේ තේරුම් ගන්න ලේසි විදිහ කියලා. ලංකර ගත්තොත් හොඳයි කියලා හිතෙන දේ ඒක හිතෙනකොට මේ උපාදානිය වෙලා හමාරයි මට. ඒක හීන වෙන්න පුළුවන්, පනිත වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, සන්තික වෙන්න පුළුවන්. ඒ කරන එකන හිතන නැත්තම් මා ඊළඟට ඒක වචන දෙකක් දාන්න හැදුවා. මම සමාවෙන්ට මා කියලා කියනවානේ මේ කතා කරන්න. ඒක ගැන හිතනකොට එකක් වුණානේ මේකට. ලං කරගන්නට තරම් වටිනා තත්ත්වයේ දෙකයි තීරණය කළ හැකි. එක්තැන් සමූහය ඔය පහ ඔය පහෙන් තොරව පවතින්නේ නැහැ. ඒකයි මේ කියන්න හදන්නේ. දැන් ඔය සාසව උපාදානීය කියන වචනේ අයින් කරගත්තා. එහෙම නැත්නම් පවතින පංචස්කන්ධ. මේ තියෙන පංචස්කන්ධය මම තමයි සාසව උපාදානීය කරගන්නේ. උකයි උපාදානස්කන්ධ නැත්නම් කන්ද තියෙනවා. එතකොට මහරහතන් වහන්සේ කරන්නේ ඒ දී ඇජෙක්ටිව් දෙකේ තෙන්නේ මනස දැකලා තියෙන ඉඳ විපස්සනාවේ. නමුත් කතා කරන්නාට හෝ අසන්නන්ට සත්‍යබෝධ දිට්ඨිපාදන අයින් කරගන්න පුළුවන් මුල් හරියදම. මේක බෙදලම බලන්න, වෙන් කළම බලන්න, ඇඟිලි පහ දිගහැරලා බලන්න, මිට දිගහැරලා බලන්න. මේක හොද්දම අවස්ථාවක් මේක අයින් කරගන්න. මේ සූත්‍ර තුනේ කතා කරගත්ත එක හරිම වටිනවා. ඒ උපාදානී කියන වචනේ තේරුම ගන්න. උපාදානී කියලා කියන්නේ මම හිතනවා දැන් කපුටාට මලකුණ හොඳ එකක් වුණා. එතකොට කුණුවෙච්ච බිත්තරයක් මට උපාදානීය වෙන්නේ නැහැ එතෙන්දි. නමුත් අපි හිතමු ඒ බිත්තරය කුණුවෙච්ච බිත්තර අරගෙන දැන් හදනවා මෙහෙම මේ පළාතේ මේ මූන් සත්තු නොයින්ට එලබලුටි හින්ද එකක් හදනවා. එතකොට ඒ ප්‍රොඩක්ෂන් එක කරන එක්කෙනා ඒ ස්ප්‍රේ එක හදන එක්කෙනා ඒ කුණුවෙච්ච බිත්තර තමයි අවශ්‍ය වෙන්නේ. යා බිත්තර කුණු කරලා ගන්න එකට. එතකොට ඒ කුණුවෙච්ච බිත්තරයක් යා දැක්කොත් ඒක විසි කරන්නේ නැහැ. හදන එක්කෙනෙක් ගන්නවා. යාගේ ලෙවලට පරිසම් කරගන්න බුලම් මුවන්ගි. එතකොට ඒ කුණු එච්ච බිත්තරේ එතෙන් දිහාට උපාදානීය සත්‍යයක් බවට පත් වෙනවා. එයා හිතනවා මේක හොඳයි කියලා. ඒ උදාහරණයක් විතරයි. නමුත් මෙතෙන්දී අභ්‍යන්තරේ වෙන්නේ තමන්ගේ ඇතුලෙන් බහිද්දාහ අඥාත දේවල් වලට ඒ රූප වේදනා සංඥා සංඛාර විඥානත්වය තියාගන්නහල පවතින්ට උදව්වක් පවති මම කියන එක්කනට පවතින්ට උදව් කරන දෙයක් කියලා හිතනවා. ඒක තණ්හාවම වෙන විදිහකට මානාවම තව විදිහකට මානංශයත් එක්ක આવන් තව විදිහකට සංස්කරණය කරන්නේ. ඒක තේරුම් ගන්න. දැනීම වැඩිවීම සත්‍යාබෝධයට බාධාවක් කරගන්න එපා. ඒක ධම්ම විචයක් කරගන්න. ප්‍රතිපදාවත් එක්ක මිශ්‍ර කර ගන්න. අර සක්කාය නිරෝධගාමිනී විදිහට සමනුපස්සනා කරන්න. සංකල්පයක් හැටියට තියාගන්න එපා මේක. ආදරෙන් කියන්නේ මටත් එක්කම. හොඳම සූත්‍රයක් ඒක බොහෝම් පිං කොච්චර උතුම්ද තථාගතයන් වහන්සේ. දෙරොසන්න සත්‍යමනේ ඒකදී අර මම අර අන්තිම සත්‍යතුමා කියපු දේ තමයි මමත් අර බලලා කිව්වේ අර උපාදානීය කියපුවාම තේරුම තියෙන උපාදානයන්ට අරමුණු වෙන කියන එක. එතකොට උපාදානයන්ට අරමුණු වෙන එක තමයි උපාදානීය කියලා තියෙන කියන. එතකොට එතන අර්ථ දෙකක් එනවා නේක උපාදාන කියපුවාම එක අර්ථයකින් උපාදානීය කියපුවාම අර්ථ දෙකක් එනවා කියන එක තමයි නැත්නම් සත්‍යමා කියපේක අපිට තේරෙනවා. මම හිතන්නේ දැන් ඔක්කොම අර දේ අර රාතනාංශ කෙනෙක්ගේ සත්‍යයක් හර්තන්දනය කරන එක නෙමෙයි. අපි දැන් අර උපාදාන කියන එක උපාදානීය කියන වචනේ තමයි අපිට අර පැටලලා තියෙනවා වගේ එකක් මට තේරුනේ. මේ හින්දා උපාදානයි උපාදානීය කියපුවාම අවස්ථා දෙකක් වගේ එකක් තමයි තැන් දෙකක් තේරෙන්නේ. මට තේරුනේ ඒක විස්තර කරලා තියෙන විදිහට. දැන් ධම්ම සංගණි ප්‍රකරණේ කියලා තියෙන තැනන් තියෙනවා උපාදානීය කියන්නේ උපාදානයන්ට අරමුණු අනුපාදානීය කියන්නේ උපාදානයට අරමුණු සමාවෙන්ත. දැන් බුද්ධ ජාන්ති පොතේ ඒ උපාදානයන්ට අරමුණු කියන ඒක හරි එක විදියට ගත්තොත් භාෂාව ඒක වැරදි කියන්න බෑ. උපාදානයේ දැන් අර දැන් ඔය ඊළඟ සත්‍ය කියන හදන එක කියන්නේ උපාදානය කියන එකට අපි ඉස්සර කියන්නේ හිතාගත්ත අර ස්කෙලේටර් එකක් වගේ කියලා. ඒකේ මට නැගල යන්න පුළුවන්. ඒක තමයි මේ ඊ නැගල යන දේට තමයි ඒ ගොඩවල යන්න පුළුවන් ඒකට. අර්ගුවන් තොට්පලේ තියෙන ඇවිදින්ට ගොඩක් මහසුනා විහාර 500ක් විතර ඈතට යන්න පුළුවන් ඒක ඉඳගෙන. ඉඳගෙන හිටගෙන යන්න පුළුවන් ඒක. ඒ බෙල්ට් එක යන්නේ විදිහට. ඒ අර ඊළඟ සත්‍ය කියන එකට එකට කියන්නේ අර වච්චගොත්‍ර කියන මේ අර මේ වාතේ ගින්දරට උපාදාන ගිනි දැල්ලට ඒ වගේ තණ්හාව උඩ නැගලා යන්නේ විඥානෙත්. තණ්හා උපාදානේ තණ්හාව උපාදානයක් කරගන්නවා කියන. දැන් තණ්හාව පංච උපාදානං කියන එකට වඩා ටිකක් වෙනස් වෙන ඉතින්. ඒ වගේ දැන් මේ උපාදානී කියන වචනේ හෙලට පරිවර්තනය කළ තියෙන උපාදයන්ට අරමුණු කියලා. ඔය කියන විද්‍යතම මත ඒ සමාන්ට ආයත් මත කියලා කියන මේක හිතනකොට හිතුවා මේක වචනේ නම් මොකද්ද අඩුවකට තේරෙනවා කියලා. ඒක හිතලා හිතලා හිතලා සමහර විට කොරිඩෝර කියවිද්දාම වගේ එක පාතේක ඔළුවේ තියානකොට එනවා මේක නේද කියලා. ඒ අනුව මං හෙළබසින් ලියාගත්ත සාසර කියන එකට ආශ්‍රව සහිත කියලා උපාදානියන් කියන එකට වා තේරුම් දෙකක් පාවිච්චි කරා. ලංකර ගත්තොත් හොඳයි කියා හිතෙන. ඒ කියන්නේ උපාදානයන්ට අරමුණු කියන එකටම තමයි මේ සෙල් තේරෙන්න භාෂාව හදාගත්තේ. ඒක ලංකර ගත්තොත් හොඳයි කියලා හිතෙන රූපයක් බවට පත් කරගන්නයි. ඒ කියන්නේ මම කියන එකනා දිලිසවන්ත පවත්වගෙන යන්න ඒක කරදරයක් නැතුව ගෙන යන්න මේක තිබුණොත් හොඳයි කියලා මං හිතන නිසා ඒකට ඒක උපාදාන වෙනවා. උපාදාන ඛණ්ඩයක් හැදෙන්නේම ඒක ස්කන්ධයක් බවට පත් වෙන්නේ ඒකයි. අර දැන් අර කල්යාණ මිත්‍රකේ අභිනන්දන අභිවදන අජ්ජෝසානේ කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන දාත. ඊළඟට තේරුම් කරා ලං කරගන්න තරම් වටිනා තත්ත්වයේ දෙයක තීරණය කළ හැකි එක්තැන් වූ සමූහය. ඒ ගුලියම මට පේනවා ඊට පස්සේ මේක ලං කරගන්න තරම් වටිනා. මම කියන එකනා දැන් ඇතුලේ හදාන ඉන්නේ කොහොල්ල බබෙක් ඉන්නවා. එයාට අලව ගන්න જાති තියෙනවා. ඒ වගේ මේක තියෙන්නේ පහයි තියෙන්නේ. ඒ පහ වැඩි කරගන්නවා දිට්ඨියනුව තණ්හානුව කාමානුව. මදිච්චි කියන එක ගන්න මෙතෙන්දී ලං කරගන්න හදන්නේ කාමෙන් භව තණ්හාවෙන් ඉස්සරලා කියලා කිව්වේ ඒකයි. ඒක තමයි වෙන්නේ ඉස්සර වෙලා. අර වින්දනේ මිහිරි කියලා හිතනවා. ඒ වින්දනේ උපාදානියයි කියලා හිතනවා. දැන් අය රූප උපාදානිය කියලා විතරක් ගත්තාම තමයි රහතන් වහන්සේගේ රූපේ මේ කියලා අපි ගත්තා. වින්දනේ ගන්න. වින්දනේ සංඥා සංකාරය පව උපාදානී කරගන්න. මේක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මේක අජ්ජත්තික සිද්ධ වෙන දෙයක් තමයි. ඊටාම හොඳ සූත්‍රයක් නේ. සක්කා නිරෝධ ගාමිනී සමනුපස්සනාවට හව් කරන්නේ පටිපදා සූත්‍රයක් කියලා. ඒසක් සක්කාය සමුද නිරෝධ ගාමිනී පටිපදාවට කියන බුදුහාර දුක්ඛ නිරෝධ ගාමිනී පටි සමනුපස්සනා කියලා වචන හොඳයි. ඒ පටිපදා සූත්‍රය අත්වාද අත්ත හැටියට දකින්නේ නැති එකට කියන සක්කාය නිරෝධ ගාමිනී පටිපදා. සක්කාය නිරෝධ ගාමිනී පටිපදාවට බුදුහාර ඊළඟට කියන වචනේ දුක්ඛ නිරෝධ ගාමිනී සමනුපස්සනා. එක්තැන් වූ සූත්‍රය ඔක්කෝම කියවන්න ඊළඟ සතියකටත් එහෙමයි. ඒක විශේෂයෙන් කියන්නේ අධිකාරී බලයක් යොදලා කියන්නේ ඊළඟ දවසේ ඒකේ කියපු සූත්‍රටි ඔක්කොම කියවන්න ඕනේ. ඒ අභ්‍යාර්ථ සංයුත්තේ තියෙන බුදුසරණයි අපි මේ සාකච්ඡාවට යලි අවතීර්ණ වෙමු. තිරන් සමේ සත්‍යදමනේ ඒකෙදී දැන් සත්‍යතමා කියපු එක දැන් අර ධර්මානුකූලව කියන කරුණු ඇත්තරම තේරෙනවා පැහැදිලි. ඒකේ නිකන් නැහැ. දැන් සත්‍යතමා කියන සාසව කියපුවම සාසව සහිත කියන එක දානවා දැන් එහෙම තේරුමක් කියනවා කියලා ලියාගත්තයි කියලා මම හිතන්නේ ඒකත් නෑ නෑ ආශ්‍රවත් එක්ක මිශ්‍ර වෙච්ච ඔබතුමා කියපුව තේරුම මොකද්ද? ඔව් සාසව සහිත කියන එක. එහෙමද? ඔව් ආශ්‍රව සාහිත්‍ය කියන්නේ ලුණු සාහිත්‍ය කියලා මොකද්ද? ලුණු සාහිත්‍ය කියලා කියන්නේ අපි මොකද්ද? ලුණු මිශ්‍ර වෙච්චනේ. අන්න ඒ වගේ. ආශ්‍රවත් එක්ක මිශ්‍ර කරගන්නවා. මගේ තියෙන ආශ්‍රවත් එක්ක රූපේ මිශ්‍ර කරගන්නවා. වේදනාව මිශ්‍ර කරගන්නවා. සංඥාව මිශ්‍ර කරගන්නවා. සංඛාරයට ආශ්‍රව මිශ්‍ර කරගන්නවා. නැත්තම් ආශ්‍රවයට සංඛාරය මිශ්‍ර කරගන්න. අන්න ඒකයි කිව්වේ. ආ දැන් සමාවෙන්න කතා කරන්න. මේ ඒකෙදි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පරිවර්තනය එක්ක චූටි මට මේ ආව ගැටලුවක්. මේව තමයි ප්‍රශ්න සාස්වා කියද්දි මෙතන දාලා තියෙන්නේ මේ ආශ්‍රව සහිත කියන්නේ ආශ්‍රව සහිත වූ කියන එක. ඒක එච්චර හරිද කියන ප්‍රශ්න එනවා. රූපවල ආශ්‍රව තියෙන්න පුළුවන්ද කියලා එනවනේ. එතකොට එහෙම මේ මහ ආශ්‍රව සහිත වූ උපාදානයට ප්‍රත්‍ය වූ කියන එක තමයි දීලා තියෙන්නේ. දැන් මෙතන සාස්වා කියද්දි ආශ්‍රව සහිත කියන මේක වෙන්න බෑ. ආශ්‍රව වලට ඒ වගේ ආශ්‍රව වලට මේ අරමුණ වෙන හරි මිශ්‍ර වෙන හරි එහෙම අත්‍යයක් ගන්න පුළුවන්. ආශ්‍රව සහිත වූ කියපු ගමන්ම එතන ආශ්‍රව රූපයේ ආශ්‍රව තියෙනවා මේකක් වෙන්න පුළුවන් කතිය තියෙනවා. ආශ්‍රව එහෙම ඒ වගේ දෙයක් කිව්වොත් ඒක තේරුම් ගන්න සතුටු නැහන්නේ. ඒ වගේ ඒකේ සමහර දේවල් ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව මේ එක එකතු වෙන්න පුළුවන් මොනවද දෙකක් හැටියට තමයි මට තේරුනේ. ඒකෙදි මට අර අනිත් එක තමයි අර කතු උපාදාන කියපුවමයි උපාදානීය කියපුවමයි ඒ දෙක අතරේ සූක්ෂමම පොඩි වෙනසක් තියෙනවා කියන එක. ඒක ගැඹුරෙන් බැලුවොත් උපාදාන කියන එක අර පරිවර්තන වලත් තියෙන එකට කෙසේ වෙතත් අර ධර්මානුකූල කරුණු කියන කොටත් උපාදාන කියද්දී ලෝභ කියන දෙස්ටි කියන ඒවා විතරයි සඳහන් කරලා තියෙන්නේ. උපාදානීය කියපුවාම ලෞකික ධර්ම සේරම සඳහන් කරලා තියෙනවා ලෝකෝත්තර ධර්ම හැරෙන්න. දැන් මේක රහතන් වහන්සේද එහෙම නැතුව ධර්ම හැටියට බැලුවොත් ධර්මතාවයන් හැටියට බැලුවොත් ලෝකෝත්තර ධර්ම හැරෙන්න ඉතුරු ධර්ම ටික ධර්ම මේ උපාදානීය කියලා තියෙනවා. උපාදාන කියලා ගණිත ආරං තියෙන්නේ ලෝභය කියන එකයි ධිට්ඨිය කියන එකයි කියන එක තමයි ධම්මසංගය කරන්නේ මන්තේ මට තේරෙන විදිය. මම ඒක වැරදි වෙන්න පුළුවන්. අර ආශ්‍රව සහිතයි කියනකොට රූපේ එතකොට තියෙන සාසවා කියද්දී ආශ්‍රව සහිත කියන එක නම් වෙන්න බෑ කියන වගේ එකක් ඉතලත් තේරෙන සත්‍ය වශයෙන්ම තේරුම් ගන්න. මා හිතනවා ඒක භාෂාවේ තේරුම් ගැනීම වෙනසක් විතරයි තියෙන්නේ. එතෙන්දි අපි හිතමු දැන් යම මත උපාදාන කන්ද වෙන්නේ ඇයි කියලානේ. මේ කියන්නේ රූපක් කන්ද තියෙනවද? කන්ද තියෙනවා, කන්ද මත උපාදාන වෙන්නේ කොහොමද? ඒකනේ අපි දැනගන්න ඕනේ. රහතන් වහන්සේටත් නියපොත්තක් තියෙනවා, රහත් මෙහින් වහන්සේටත් නියපොත්තක් තියෙනවා. සහත් නුනත්තාටත් මේ පොත්තක් තියෙනවා. අපි ඒ කෙලවරෙන්ම ගමු. හොඳද? අනාගාමි සත්‍ය අනාසි අපි දන්න ස්ටේජස් ඔක්කොම පහුගල අන්තිමේ. එතකොට ඒ නියපොත්ත කියන එක රූපඛණ්ඩයෙන් ඒ නියපොත්ත රූප උපාදාන ඛණ්ඩයක් කරගන්නේ කොහොමද? මම මොන විදියටද මම ඒක මට රූප උපාදාන ඛණ්ඩයක් නියපොත්. ඇයි අර උත්තමයාට උත්තමාවේතේ උපාදාන ඛණ්ඩයක් ලැබිලා තියෙන්නේ? ඒකට බුදුහාඳුරේ තේරගතා පාළියේදී දේශනා කරන දෙම්බාවක් වෙලා තේරුණාන්සලා තමයි තේරගතා පාළියේ සත්‍ය අවබෝධය කරගත්තු කියන පංචස්කන්ධා පරිඥාත මම සත්‍ය අවබෝධ පංචස්කන්ධයන් සත්‍ය අවබෝධයේදී පිරිහිඳ දැනගත් ඊළඟ වචනේ තිත්තන්ති චින්න මූලක මුල් කැපිලා තමයි තියන්නේ දැන්. ඒ පංචස්කන්ධ තියෙන මුල් කැපිලා. අන්න ඒ මුල් කැපිච්ච එක තමයි මේ කරන්නේ. ඒ උපාදාන වෙන්නේ නැති උපාදාන වෙච්ච කේක අගේ කරපු ගමම්ම මට උපාදානෙල හමාරයි. ඒක හිතේ මැවෙන ඉමේජ් එකක් ඒක. ඔය හිතේ මැවෙන ස්වරූපයට තමයි ඊට පස්සේ මම ඇලුම් කරන්නේ. හිතේ තියෙන මනුෂ්‍ය ස්වරූපයක් ඇඟිලි කොණ්ඩ කොමත් එක්ක ඉමේජ් එකක් හදාගන්නවා. ඒ ඉමේජ් එක මට පවතින සුදුසු සත්‍යයේ තියෙන්නේ මෙහෙම තිබුණොත් මෙහෙම තිබුණොත් කියලා. දැන් අපි හිතමු ශ්‍රී ලංකාවේ බින්තන්නේ ඉන්න ඒ වැඩි මහත්තුරු ඇඳුම් උඩ ඇඳුමක් ඇඳ ගන්න නැතුව පොරවක් කරේ තියාගෙන යන්නේ. ඉතින්දී ආ නායකයෙක් කියලා දැනගන්න ඉතින්. යා ඒක දැනගන්න ඒ විදියට. එතකොට යා ගිනිය පුතු කොහොමද ජීෙන්නේ තත්ති. නමුත් අපි හිතමු ඊට වඩා වෙනස් නගර නාගරීකරණ රාව වෙච්ච කෙනෙක්. අපි හිතමු ස්පයික් කෙනෙක් වැඩ කරන කෙනෙක්. සම්මානික පිළිකා කරන කෙනෙක් වගේ කෙනෙක් කොහොමද නියපොත්ත කෙන දකි. එයාට ඒකම ඒක එයා දකින විදිහ වෙනසක් ඇති කරගන්න උපාදානිය කරගන්නවා. අර අර ස්වරූපී උපාදානය කරගන්න ඉතින්දියා ඒ වැඩි මහත්මයා එයා මේ විදිහ පොරුවක් මේ මෙතකින් මේ විදිහට දාලා මෙහෙම කරේ තියාගෙන මෙච්චර දිග රවුලක් කරන් මෙහෙම සරම් බඳලා ගියාම තමයි යාගේ කරන්නේ. ඒ එතන අගේ කිරිල්ලම තමයි ඒ පවතින ස්වરૂපය කරන අගේ කිරිල්ලම තමයි එයාට රූප උපාදානක් හන්දේ. එයා ඒව ගැන මුකුත් දන්නේ නැහැ හැබැයි. එයා මේ වැඩි මහත්මයාගේ අම්මා තාත්තා ලිංගික වශයෙන් එකතු වෙච්ච නිසා ඒ සත්ත්ව භාවයට චේතනාත්මක කර්ම තිබිච්ච නිසා එතනින් මතුවලා ආවා. මේ මුල් පැවැත්මේම තියෙන ස්වરૂපයට එන්න ඕනේ මූලිකම විදියට. එතකොට ඒකම තමයි අපි හිතමු ඉස්පාඤ්ඤයෝ හෝ ඩෙන්මාර්කයෝ රජසජිත් කුමාරියක් ගෙනගත්තොත් එයා ඒ ශරීරයට ඇලුම් කරන්න එකයි අර වැඩි මහත්මයා ඒ ශරීරයට ඇලුම් කරන එකයි අතරේ ඒ ස්වરૂපයට කරන ඇලුම් කිරීම අතර කිසිම වෙනසක් නැහැ. සජ සමාජමය අගයක් විතරයි තියෙන්නේ. ඉතාර අපි කියන්නේ තිරිඟු කියන එක ගැන දැනගන්න ඕන. ඒකින් හදපු ආප්පද ඉන්දියා ආප්පද කේක්ද ප්‍රසෝන්ද ඒව ගැන නෙමෙයි අපි හිතා. මේක අගේ කිරිල්ල. එතකොට උපාදානීය කියලා කියන මේක ලං කරගත්තොත් පවතින්න පුළුවන් කියන ආශ්‍රවත් එක මිශ්‍ර වෙලා එනවා ඒක. කාමාශ්‍ර භවශ්‍රවත් එක. දිට්ඨි ආශ්‍රව තියෙන ඇඟිල්ල ඒක තේරෙන්නේ නැහැ ඉස්සරහ. කොම දිත්‍යාවි කියලා ධම්ම විචය අහුනාම තහුනාම තම ඒක තේන ඇඟිලිපහ දිගල්ලා බලන හැටි. එක්තර පටිපදා සූත්‍රයටත් ගිහිල්ලා බලන්න පටිපදා මේ වචන ටික බොහොම වැදගත්. දුක්ඛ නිරෝධ අනුපස්සනාවට. එතකොට රූප තියෙනවා රූප වෙලින් නැයින් වෙනවා. රූප වල මූල් කපලා දානවා. වේදනා තියෙනවා සාතන් වහන්සේටත් තියෙනවා සත්‍යබෝධ කරගත් උත්තමයන්ට උත්තමාවියන්ට තියෙන නොකරගත්ත්තක් තියෙනවා. ඒක කපලා දාන්න ඕන. ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ලං කරගන්න හදන මේක තිබුණොත් භව පැවැත්ම හොද කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ නැහැ. ඒවා මූලිකම ගති විතරයි. මූලිකම ගති විතරයි. අහස අගේ කරන්න බලාපුළුවාවා කියලා. අහසේ වලාකුළු යනවා. පැවැත්ම තුල රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. පවතිනවා නම් එක්සිස්ටන්ස් එකේදී. අහසට සීත කාලය ආවා කියලා ඒ අහසයි අගේ කරන්නේ හෝ ඊට පස්සේ ඉරේලිය වැඩි වෙනවා කියලා අගේ කරන්නේ හෝ මේ ශ්‍රී ලංකාවට උඩින් තියෙන අහස කියලා හරි අහස ඉතින් දල්රමාලිගාට උඩින් සිරිමා භූතියට උඩින් ශ්‍රී පාද ස්ථානයේ තුදි බුද්ධ ඝාට උඩින් තියෙන අහස කියලා යා අහසට දෙයක් නැහැ. දෙවියර යන අහසද කපුටු ගිලෙන අහසද බ්‍රහ්මයෝ ගමන් කරන අහසද කියලා අහසට අහසයි. බ්‍රහ්මයා ගමන් කරත් එකයි කපුට පියාඹල ගියත් එකයි සක්‍ර දේවේන්ද්‍රයා යන අහසත් එකයි උකුස්ස යන අහසත් එකයි. ඒ වගේ පැවැත්මේ පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තත්වයන් අගේ නොකර සිටීම තමයි අනුපාදියන් කියලා කිය උපාදානේ නොකර ගන්න තත්. අනුපාදියන් පරිශ තස්සති. ඒක ගන්න ඒකටත් ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. අහස වගේ. ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. එනිසා මේ වචනයකට ධර්ම මාර්ග අහුරන්ට නම් ඉඳ තියා ගන්න බා. වචනයේ ධර්ම මාර්ග අහුරන්ට කියන්නේ ඊට වඩා වැඩි දෙයක් ගැඹුරට ධර්මයන් දොන ඒක ධර්ම මාර්ගයේත් ඒක ඇහිදෙනවා නම් ඒ වචනයත් අයින් කළා දාන්න ඒ සූත්‍රයත් අයින් කළා දාන්න ධර්ම මාර්ගය වරනවා. ඒක සූත්‍රයන් කරන්න කියන්නේ ඊට වඩා වෙන දෙයකට එන්න. බුද්ධංග වලට මේක සංකප්ප විදින ධර්ම සාකච්ඡාවක් කරගන්න එපා ඉදිරි ධර්ම සාකච්ඡා සමාවෙන් මේක කරගන්න හදනවාට ඒකෙන් ලොකු අවාසි සැලසෙනවා ඔය භික්ෂුන් වහන්සේලා මේ පසුගිය සතියේ අර මේ විපරිණාමානුපස්සනාව යානුපස්සනා කිය මහත්තුන් වහන්සේ ඒ වගේ දෙයක් ඉගෙන ගන්නත් කොහොමද මේ කපි ඇති කරගෙන දුහ සංඥා ඇති කරගන්නේ ඝන සංඥා ඇති කරගන්නේ කියන එකයි ඉගෙන ගන්න ඕනේ. ඔන්න ඝන සංඥාව ඇති කරගන්නේ ඝනත්වයක් ඇති කර ගැනීම තමයි උපාදානියත්වෙන් කරන්නේ. ඒක භව සංඥාවට භව එකෙත් එනකොට තමයි භව සංඥාවත් එක්ක එනකොට තමයි දුහ සංඥාව ඇති කරගන්නේ. මේ දේශනාවට හොඳින් යම් කන්නේ ඒ නික්ලේශී උත්තමයත් තන්දහම් පන්නේ බුදුසරණ ටිකක් වෙලා තියෙන කතා කරන්න. හොඳයි අපි එහෙමනම් යමුමු මේ සේන මහත්මයාත් සමග අපි එකතු වෙන්න බැරුණා. සේන මහත්මයා ඔබතුමාට වෙන ඉන්න අනුතුරු මන් දිලුරු මහත්මයාට වෙනවා. සේන මහත්මයා දර්වන් සර්ණයි අද ඉතයි ගැඹුරු දේශනාවක් කළේ මගේ මොලේතන වැඩි වැටුන්නේ මට එකම දේ තේරුණේ දැන් එක එක තැන්වල රූප තියෙනවා චත්ත බහිත්ත කියන එක එක තැන්වල තියෙනවා ඒ වටින් එක එක විදිහට තියෙනවා ඒකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මම ඒක ගැන බලන විදිහයි කියන එක තමයි මට තේරුනේ. ඒකට අගයක් දීම නිසා ඒක උපාදානයක් කරගන්නවා. ඒකනේ රූපේ වරදක්වත් වෙන එකක්වත් වරදක් නෙවෙයි මගේ තේන මේ දැනුමේ තියෙන වරද ඒ වරද හරි ගස්ස ගැනීම තමයි මම කරන්න ඕන කියන එක තමයි මට මේ සූත්‍රයෙන් තේරුම් ගත්තේ මම තේරුවන් සරණයි. ඒ ටික තමයි අවශ්‍යම ටික. බොහෝම පිං කලින්ම කියුණා නම් හරි හොඳයි. කාලීත්‍රි බුදුසරණයි බුදුසරණයි. ඔබතුමා කිව්වා ඔබතුමාට වැඩිපුර තේරුන්නේ නැහැ කියලා. මම මොනවද ඒ තේරුන්නේ නැහැ කියලා කිව්වේ සෙනවහම. වචනවල තේරුම නම් තේරුන්නේ උපාදාන උපාදීන එතකොට තවම කට වචන ගොඩක් කිව්වක මතක නැහැ ඒවනම් මට තේරෙන්නේ ඒ තේරිච්ච එක තමයි පින්වන්තකම් ඉතින් බොහෝ වාසනාවන්තයි බොහෝ වාසනාවන්තයි බුදුසරණයි තේරුම් සම්මයි හොඳයි පත්මශ්‍රී මහත්මයා මම ඔබතුමාට ගෙන නැවත යමක් අහන්න කැමතියි අර ඔබතුමා මුලින් ප්‍රකාශ කරනකොට කිව්වාද මේ අපි යමක් හඳුනාගත්ත සැනින්ම උපාදානය වෙලා කියලා ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙනවද? තේරුවන් සරණයි. ඇත්තටම වචන තේරුම් ගන්නකොට අපි පාවිච්චි කරනකොට දෙපැත්තෙන්ම අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ කියන එක තමයි හැමතිස්සෙම මතක් වෙන්නේ. මොකද එතනදි මම උත්සාහ කරාට එතන හරි සියුම්ම තේරුම් ගන්න ඕනේ. මොකද අපේ ඇතුළට අරගෙන එන අධ්‍යාත්මයට ගේන ආයතන වලින් ආයතන පහෙන් යමක් අරමුණක් අපිට අරගෙන දෙනකොට ඒ අරන් දෙන දේ අපි යම්කිසි විශේෂ වූ දෙයක් යමක් කියලා අපි හඳුනා ගන්න බව ඒ කියන්නේ අපි මිනිස්සෙක් කුටුවක් කියලා මේ වගේ යම් ආකාරයකින් විශේෂිතව දැනගත්තොත් එතකොට අපි උපදන වෙලා ඉවරයි. ඒක උපදාන ස්කන්ධයක් කරගෙන ඉවරයි අපේ సంతානෙ. අනේ ඒකයි මම එතෙන්දී අදහස් කරේ. මොකද ඔක තව ගොඩක් විවරණය කරන්න ගත්තොත් ඔය වචන වලින් ගත්තොත් ඔක වැරදි කියලා තර්ක කරන්න අවස්ථාවකුත් එදෙනවා. නමුත් මම අත්ගත්තේ මම තේරුම් ගත්තේ ඒක විශේෂිත වූ යමක් කියලා අපි ගත්ත තැනදී අපි ඒක උපදාන ස්කන්ධයක් කරගෙන ඉවරයි කියලා. මම මෙතන තව මගේ අදහසක් නෙවෙයි මම තේරුම් ගත්ත විදියක් ගැන කියන්න කැමතියි. මේක නිවැරදිද කියලා දැනගන්න. දැන් ඇත්තටම උපාදානීයයි කියනකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියන පෙඟෙන සුළු වතුරේ පෙඟෙන සුළු අපි කාඩ්බෝඩ් ගැල්ල පත්‍ර ගැල්ල කරන් කියන මේක පෙඟීමට භාජනය විය හැකි පෙඟෙන සුළු දෙයක්. ප්ලාස්ටික් ගැල්ලක් ගත්තොත් ඒක පෙඟෙන සුළු නෙවෙයි. එතකොට අර උපාදානීයයි කියන්නේ අන්න ඒ වගේ පෙඟෙන සුළු වතුරේ පෙඟෙන්න භාජනය විය හැකි කියන අර්ථය ගන්න. ඒ වගේ අර්ථයක් තමයි උපාදානීයයි කියනකොට දෙන්නේ කියලා මම තේරුම් අරන් තියෙනවා. ඉතින් මම ඒකත් ඉදිරිපත් කරන්න කැමති. ඒක කාට හරි වෙන්න පුළුවන් නේද? තේරුම් ගන්න. හොඳයි. තේරුම් ගන්නයි. බ්‍රුණ මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නද මේ පොඩක් අර ප්‍රතිසමාත කලින් ප්‍රකාශ කරපු කාරණාව පිළිබඳව අවිදර්ණ පොඩක් සම්බන්ධ කරලා පොඩක් කියලා දෙන්න පුළුවන් අපිට මතක් ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා එතනදී යමක හැට ගැතුනම ඒ හඳුනාගත්ත සෑනින් දැන් මගේ මේ ඉස්සරහ මේ බුද්ධ රූපය ප්‍රතිමාවක් තියෙනවා ඉතින් මම දැක්කම බුද්ධ රූපය කියලා කැහෙනකොටම හැරෙනකොටම මම හඳුනා ගන්නවා ඒ සෑනින් ඒක උපාදානෙ වීමක් වුණාද වෙන්නේ කොහොමද කියන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න ඒ ගැන මඩ නම් ඉත ලොකුවට දැනවන්නේ නැහැ මේ මගේ දැනුම චිත්ත වීති වලින් පොඩක් කියන්නකෝ පංචද්වාර සිතින් පටන් ගන්න පොඩක් අපි කිම චක්කු විඥානයක් ඇති උනායි කියන ගමන් උපාදානයක් වෙන්නේ නැහැ කියන එක ඒ මට්ටමේ දන්නවා අය බෑ හඳුනා ගන්න නම් යම් කිසි චිත්ත වීති ටිකක් ගන්න ඕනේ ඒකේදී අර යම් කිසි දැන් කියමුකෝ ඕක දැන් අපිට හැම එකම සංසන්දනය කරන්න වෙලා තියෙන්නේ අපි උපාදාන වෙන දේවල් උපාදානය නොවන අය සත්‍යයේ ඉන්න කෙනෙක් කරනකොට කොහොමද කියන එකත් එක තමයි සංසන්දනය කරලා බලන්නේ එතකොට ඒ වගේ උපාදාන නොකර ගන්න සත්‍යයක කෙනෙක් ඒ රූපය අතුර ගන්නවානේ ඒ එතකොට ඒ රූපය අඳුර ගන්නද එතකොට උපාදාන සහිතවද කියන ඒ ප්‍රශ්නේ මතක් කරන්න වෙනවා එතකොට ඒක මම හිමයි අර චක්කු රූපය දකින්නේ චක්කු කියන්නේ චක්කු විඥාණයෙන් දකින්නකොටම කෙලෙස් නැහැ කියන එක දැන් අපි සාමාන්‍යයෙන් මත මේ පිළිගන්නවා අභිධර්මානුකූලව. දැන් අපි මෙහෙම කිමුද උපාදාන වෙන්න නම් යම් කිසි චිත්ත විදි වර්ගයක් යන්න ඕනේ කියන එක තමයි තේරෙන්නේ. අඳුන ගන්න චිත්ත විදි වර්ගයක් යන්න ඕනේ. හැබැයි දැන් මම ඒක විහාර කරාම දවන්නේ අහපු ප්‍රශ්නයක් මම කියන්නම්. එතකොට මම අහුවා දැන් සත්ව පුද්ගල කියන එකක් නැති සංසානයක බුදුහාමුදුරුවෝ කෙනෙක් කොහොමද ඒ එතකොට මහා කරුණ සමාපත්තියකට වගේ සමවදින්නේ කියන එක. එතකොට මට ඒ ස්වාමීන් වහන්සේ කියපු උත්තරෙත් එක්ක මම ඒකට පැහැමවටපත් වෙන ඒ සත්ව පුද්ගල කියන සංඥාව ඇති වීමේ කරගෙන ඒ කරුණාවට සමාපත්තියකට වගේ යනකොට තියෙන අවස්ථාව වෙනස් කියන එක. ඒක මට පැහැදිලිුනේ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ මේ මොකද ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ කියන එක. දැන් අපිට හිතන්න පුළුවන් දැන් රූප දැන් කියන්නේ එහෙම සංඥාවක් නැති දැන් අපි දන්නවා බුදුහාමුදුරුවෝත් මහා කරුණා සම්පන්න පුද්ගලයන්ගේ නම් කියලා කතා කරනවා අඳුරු ගැනීම කරනවා අර තමයි කුඩම්මට අර ඒ අන්තිමට ඒ මේ පිරිනිවන් පාන පස්සේ ඒ කටයුතු සේරම කරලා තියෙනවා ඒ ප්‍රදගුර සැලකීම් හැටියට ඒ සමහර දේවල් එහෙම දකින්නකොට අපිට තේරෙනවා එතකොට එතන ඒ සංස්කෘති වල සමහර දේවල් ආදර්ශමත් වෙන්න සමහර දේවල් කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ මෙතන ඉඳගෙන ඒක සංසන්දනය කරන්න බෑ. මම මේඳ ස්වාමීන් වහන්සේ මට දුන්න උත්තරය මට මන් දන්නේ මට පැහැදිලි කරගන්න කොක්කමක් නැහැ. මම හැබැයි ඒක තේරුම් ගත්තයි කියන විතරයි තේරෙන සුට්ටගේ සංසය මට මගේ හැටියට මට ඒක පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ කොහොමද ඒ தත්ත්වය කොහොමද කියන එක අපි දකිනකොටම අපිට උපාදාන වෙනවද කියන එක මගේ මේකට නම් දකිනකොට ඒ සංඥාව කියන්නේ අඳුරගත්තයි කියන එක උපාදානයක් වෙන්න බෑ කියන මගේ තේරුමක් තමයි තියෙන අබ්ධර්මන කෝලව තර්කක් විඥානය ඇති වෙලා යම් කිසි චිත්ත විදි ගන්නක් යන්න ඕනේ මම ඒක තමයි කිව්වේ දැන් මෙතන ඉතින් කලින් කිව්වා උපාදාන වෙන අවස්ථාවක් නැහැ අපි හැමතිස්සෙම ශ්‍රීමිත මහත්මයාත් කිව්වා මම හිතන ඇදීට අපි හැමතිස්සෙම උපාදාන වෙන්නේ නැහැනේ උපාදාන වෙන අවස්ථාවල් තියෙනවා ඒ වෙන අවස්ථාවක් නැතුව ඉන්නකොට අපිට ඒ පරිහරණය කරන උපාදාන නොවන සත්‍යයක් උපාදාන වෙන්නේ නැති උනායි කියලා උපාදාන ස්කන්ධ නොවනවාද කියන ප්‍රශ්නෙත් මතුවෙනවා වගේ එකක් තේරෙනවා මට මම ඒ වයස අහන්න ගියන ඒක තමයි අර සත්‍යමකේ අර ධර්මයට අපිට තේරුම් ගන්න ඕන කරුණු ටික අවශ්‍ය තියෙනවා නම් අර වචනයක් නිසා අපි පැටලෙනවා නම් මම රතනත් අර සිංහල පරිවර්තනේ අර වචනේම අයින් කළා දැන් මම ඒකත් මේ ආශ්‍රව සහිත වූ කියද්දි මට තේරෙන තේ එක අවශ්‍ය නැහැ ඒක පැටලෙන නිසා මම අයින් කරා දැන් ඉතින් සමහර සූත්‍ර කිව්ව මම දන්නේ නැහැ ඊළඟ සතිය ගන්න තියෙන සූත්‍රේ වුණත් මම හිතන්නේ ලොකු ප්‍රයෝජනක් නැහැ වගේ එකක් තමයි සාකච්ඡා කරන එක මට තේරෙන්නේ ඒ සමහර වෙලාවට ඒ කියන්නේ ඒක සාමාන්‍ය හැම පැතිවලටම යන නිසා ඒකෙන් අර මොන හරි සූත්‍රයක් නිසා හරි මොන හරි වචනයක් නිසා හරි සතුතුමා කියන වගේ ධර්ම මාර්ගය නිකන් අහුර ගන්න දෙයක් වෙන්නේ නැවනම් හරි කල්‍යාණ මිත්‍රයන් අතර මේ යම්කිසි මතභේදයක් තියෙනවනේ ඒක කතාන උත්තර තරමට හොඳයි කියන එක තමයි මගේත් අදහස. තේරුම් ගන්න. ද්‍රුණ මහත්තයා, මම ඒ ආශ්‍රව සහිත කියන එක තේරුම් ගන්න. ආශ්‍රව සහිත මනසකින් යුක්තව බාහිර දෙයක් බලනකොට කියලා. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන ආශ්‍රවවලට අනුව. දැන් අර බුදු පිළිම වහන්සේගේ උදාහරණෙම ගත්තොතින්, දැන් පිළිම වහන්සේ කෙනෙක් අපිට ගෞරවණීය දෙයක් කියලා වඳින්න පුදන්න පුළුවන්. පුංචි ළමයෙකුට ඒක තේරෙන්නේ නැහැ, පාට ටිකක් හැඩහුරුවක් විතරයි. දැන් විදේශිකයෙක් ගත්තොත් මේ කවුද, මේ කොහොම කෙනෙක්ද කියලා එහෙම හිතෙනවා. ඊළඟට සතෙක් වගේ හිටියොත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඔය එළියේ එලිමහනේ තියෙන බුදු පිළිම වහන්සේලා සත්තු පවා ඇවිල්ලා වාඩි වෙනවා වගේ. ඉතින් ඒ විදිහට දැන් ආශ්‍රව තමන්ගේ හිතේ තියෙන ආශ්‍රවවල ස්වභාවය අනුව, කොයිතරම් ආශ්‍රව තියෙනවද, කොහොමද ආශ්‍රව කියලා තියෙන ස්වභාවය අනුව තමයි අර ඉදිරියේ තියෙන රූපය ආශවා කියන தත්ත්වයට පත් වෙන්නේ කියලායි මම අවබෝධ කරගන්න තියෙන්නේ. තේරුම් ගන්න. සද්ද තේරුම් ගන්න ශ්‍රීමති මහත්මිය, අපි රොෂාන් මහත්මයාට කතා කිව්වේ නෑ බොහොම කාලෙකින්. රොෂාන් මහත්මයා තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. මේ මමත් ඇත්තටම දැන් මේ සූත්‍රයෙන් ඇත්තටම තේරුම් ගත්තේ දැන් ඒ අර අවස්ථා මම ආශ්‍රව ධර්ම විදිහට මම තේරුම් ගන්න තියෙන්නේ දැන් මොනහරි නිකන් මේ කොකු වගේ නිකන් තියෙනවා මේ, ඒ කියන්නේ මේ අපේ හිත වල අපේ ඉන්න තත්ත්වය අනුව මේ ටිකක් ඇමිනෙන අවස්ථා. එතකොට දැන් අපි අර අවස්ථා තුනක් කිව්වා, මොකක් හරි දෙයක් ගැන අපිට අභිනන්දති අභි වඩති අජෝ සායචිත්තති, මං හරියට වචන ටික කිව්වද දන්නේ. ඒ අවස්ථා තුන ගත්තත් ඒ කියන්නේ අපේ ඒ හිතේ ඒ මොකක් හරි දෙයකට යන කැමැත්ත අඩු වැඩි වශයෙන් යන විදි තියෙනවා. එතකොට දැන් අපි මේ ඒ දේවල් පාලනය කරගන්න උන ඒ කොකු ටික නවාගෙන හරි දැන් මේකේ අර උඩට යන්නේ නැතුව හරි හිටියොත් මං හිතනවා අර මේ ස්කන්ධ තියෙන ටික දැන් අර අපි මේක උපාදාන නොවි ඉන්න ඔය කියන තරම්ම ඒ කියන්නේ ගොඩක් අපි මේ ගොඩක් දේවල් සමහරක් වෙලාවට සංකීර්ණ කරගෙන තියෙන වයි කියලා හිතුණා මට. දැන් අර කවුද මේ සතිවිස්මා එක පාටම කිව්ව ගමන් මේ සේන මහත්තයා හරියටම දැනගන්න ඕන ටික දැනගත්තයි කියලා. මේ කියන්නේ අර අපිට සමහරක් වෙලාවට මේ අවශ්‍ය ගමනට තියෙන්නේ මේ ඒකයි. මේ කියන්නේ මේ අපි අර අභිනන්දති අභිවදති අජෝසාය චිත්තති කියන ඒ වගේ උඩට යන්නේ නැතුව, ඒ කියන්නේ විශේෂයෙන් වැරදි දේවල් ආශ්‍රව ධර්මත් එක්ක මේ අර ඉන්න පුළුවන්. දැන් සමහරක් දැන් මට ඉස්සර මගේ හිත තිබුණ තත්ත්වය ගැන හිතනකොට සමහරක් කරාට හිතෙනවා දැන් මම නොදැනුවත්වම මේ අර උඩතම අවස්ථාවට ගිහිලා තියෙනවා. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් මෝහය කියලා. මෝහය කියන්නේ කාටිම අමාරු තේරුම් ගන්න. ද්වේෂය කියන්නේ එකේ අන්තිටම ගිහිල්ලා මට කිසිම දෙයක් තේරෙන්නේ නැති ඒක අර උඩ මේ කියන්නේ තමන් පාප කර්ම කරලා ඒ සිත මේ අමුතු පැත්තකට යන එක තමයි වළක්ව ගන්න ඕනේ. ඉතින් ඒ වළක්ව ගන්න ඕන තැන මේ බොහොම ඉස්සරහින් අර උපාදාන නොවි මේ අපි මේ ඒක ස්කන්ධයක් විදිහට මේ ඒක එහෙම තියෙන. එතකොට මේ දැන් සමහරක් වෙලාවට අපි දැන් රහතන් වහන්සේත් එක්ක සම්පත කරන්න ගියත් අපි හිතනවා සහතන් වහන්සේගේ හිත තියෙන්න ඕනේ මෙතන කියලා. නමුත් ඕක මම හිතනවා අඩු වැඩි වෙනවා ඇති. නමුත් අර මේ උපාදානමයි කියන වෙලාව මේ අපිට පොතනේ දුද මේ මේක නිකන් ස්විච් දෙකක් ඒ කියන්නේ මේ අර ඒ සංකීර්ණ තත්ත්වය මම කියන්නේ ආශ්‍රව කියන එක කොකු කියන එක ඒ කොකු වල ලොකු කොකු පොඩි කොකු මේ දැන් බලවත් එකපාරට ඇමිනෙන જાති මේ ඒ තරම් මේ ඒ වගේ ආශ්‍රව මේකනේ අපේ මේ හිත එච්චර දියුණු නැත්නම් ඒකනේ අපි පොඩි දෙයකට පැටලෙනවා මේ ඒ වගේම දැන් අපි දන්නවා නම් මේ අර අවස්ථා තුනට යන්න නැතුව මේ මගදී නතර කරගන්න ඒ කියන්නේ මේ මේ දෙකෙන්ම අපිට මේ අපේ හිත පාලනය කර ඉතින් හිත පාලනය කර ගැනීම තමයි මේ මන්ත මේ ප්‍රධාන කාරණේ ඉතින් මේ අපි හැමදේම කියන්නේ සතිපට්ඨානය සිත පිහිටවගෙන ඉන්නවා කියන එක ඉතින් හැමදේම දැන් මම ඇත්තටම මේ වැඩි කාලයක් ගත්තා නමුත් මට හිතුනේ පුළුවන් තරම් අපි තමන්ගේ සිත ඉස්සෙල්ලට වඩා හොඳ තත්යක දැන් තියෙනවා නම් එතනදී සන්තෝෂ වෙලා මම හිතන්නේ ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. තේරුවන් සන්නයි. මම වැරද්දක් කිව්වොත් සමා වෙන්න මේ මොන හරි එහෙම කනට වැරද්දක් තියෙනවා නම් අඩුපාඩුවක් එන්නලා දෙන්න. තේරුවන් සන්නයි. තේරුවන් සන්නයි රොෂන් මහත්මයා. මම හිතනවා මම ওই චින්තක මහත්මයාට යොමු වෙන්න ඕනේ කියලා. චින්තක මහත්මයා තේරුවන් සන්නයි. දෙරොන් තමයි දැන් මට එක මේ දෙයක් කියන්න ඕනේ මේ ඇත්තටම අපි දැන් කතා කරපු ගොඩක් දේවල් මම අහගෙන හිටිය හරි අවධානයෙන් මේ දැන් අපි හදනවා රහතන් වහන්සේ කොහොමද මේක කර මේ වෙලා තියෙන්නේ මේ උපාදානෙ වෙලා තියෙන්නේ කියලා මං හිතන්නේ අපි ගොඩක් වරද්ද ගන්න තරමක් ඕක කියලා වෙලා රහතන් වහන්සේගේ මේ මනස කොහොමද කියලා මොකද වෙලාම පටිසම්පාදය සකස් වෙන තැනම දැන් ඔය උපාදානය කියන එක එන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා ඒ ටික ගිහිලා අන්තිමට විඳීම නිසා විඳීම අවිද්‍යාපත්‍ය සංඛාරපත්‍ය විඥානපත්‍ය නාම රූපත්‍ය සලආයතන පස්සපත්‍ය වේදනපත්‍ය තණ්හාපත්‍ය උපාදානනේ. එතකොට අර පබ්බසිරි මහත්තයා කිව්වා වගේ තණ්හාවෙන් පස්සේ තමයි උපාදාන හැදෙන්නේ. එතකොට රහතන් වහන්සේගේ අවිද්‍යාව එන්නේ නැහැ කියලා අපි දන්නවනේ. රහතන් වහන්සේගේ අවිද්‍යාවක් නැහැ කියලා. එතකොට රහතන් වහන්සේගේ පරිසම්පාදේ සකස් වෙන්නේ නැහැ. එන්නේ එහෙම හිතනකොට අපි මේ උපාදානය එනවා යනවා ස්විච් වෙනවා එහෙම කියලා හිතන එක මම හිතන්නේ ඒක ලොකු වැරදීමක් කියලා මට හිතෙන්නේ නම් මේ අර ගොඩක් වචන වලින් අපි ඒක තේරුම් ගන්න යනකොට සමහර දේවල් අපිට තේරුම් කරගන්න බැහැ. එහෙම දහසක් තමයි මට නම් හිතෙන්නේ මේ අපි ගන්න ඕනේ කියලා. මේ හැබැයි ඉතින් අපි කතා කරන්න ඕනේ. ඒතර කතා කරනකොට අපි යම් දෙයක් දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් අර උපාදානය කියන එක එන්නේම තණ්හාවත් එක්ක. එතකොට අවිද්‍යාව නැත්තම් තණ්හාව හැදෙන්නේ නැහැ. තණ්හාව දෙන්නත් උපාදාන හැදෙන්නත් බෑ. එහෙනම් රහතන් වහන්සේට උපාදානයක් කර කතා කරන්න බෑ අපිට. තේරුම් ගන්න. තේරුවන් සරණයි බොහොම පිං චින්තක මාත්මය අපි මයි තනි සාකච්ඡා නිමා කරන්න පුළුවන් වෙලාව ඉක්මවාගෙන තියෙන නිසා මේ මම නවුත් මම සාකච්ඡායි මම සතර බුදයා තමයි ඉතින් බොහොම ගැඹුරු සූත්‍රයක් මේ කන්ත සූත්‍රය සත්‍යතුමා මැදේදී විතින් විට ඒ බව කිව්වා ඉතාම වැදගත් සූත්‍රයක් බොහොම පිං මේ සූත්‍රය ගත්තට කියලා ඉතින් මේ සූත්‍ර දේශනාවේ බොහොම කාරණාවන් විස්තර වුණා ඉතාමත්ම ලස්සනට දේශනාව කොටස විස්තර වුණා ඒකව සාකච්ඡාවත් එහෙමයි මම නම් හිතන බොහොම ප්‍රයෝජනවත් වුණා කියලා. නමුත් අස්සාකච්ඡාවේ අවසානයේ කීප දිනෙකෙම වගේ අදහස් කියුනේ මේකේ මේ වගේ දේවල් කතා කරන නම් හොඳයිද වගේ කියලා. ඉතින් මට මම මේකේ මම මේ දකින්නේ අපි සූදානන්ද වෙනස් වෙන්න. අපි සූදානන්ද තේරුම් ගන්න. අපි සූදානන්ද අලුත් දෙයක් ඔලුවට අරගෙන එක පොඩක් විශ්ලේෂණය කරලා බලන්න. එහෙම නැත්නම් තමන්ගේ මේ තමන් හිතාගෙන ආපු දෙයට පොඩ්ඩක් හරි වෙනස් දෙයක් කියුනොත් ඒක වෙනස් කරගන්න අකමැතිකම නිසාම නෙමෙයි මේක නම් වැඩක් නැහැ කියලා අතහැරලා දාන්නද අපි සූදානම්. ඒ වගේ ගිමක් මට නිකන් මේ නමුත් මේ සුත්ත දේශනාවේ උපකරණ තියෙන අඩුවෙන් තමයි හිතන්නවත්. ඉතින් ඒ නිසා අපි ගැන පොඩ්ඩක් තමන් පුළු පුළුවන් ගාට හිතලා හිතනවා නම් මම හිතනවා කියලා. ඉතින් ඔව් සූත්‍ර දේශනාවක අවසානයේ කවදාවත් අපි ප්‍රශ්නයක් තිබුණා ප්‍රශ්නෙට විසඳුම් මේකයි තීරණය මේකයි කියලා නෙමෙයි සූත්‍ර දේශනාව කිවට කරන්නේ. ඒ සූත්‍ර දේශනාව විවිධ කොටස් වලට අපි යොමු වෙලා විශ්ලේෂණය කළා. ඒක තමන්ගේ ඔළුවට තවදුරටත් හිතන්න දෙයක් ඉතුරු කරලා. ඉතින් ඒ නිසා තව හිතන්න දේවල් තියෙනවා. මම හිතන්නේ විවිධ පැති කීප දේවල් වලින් මට තේරුණා විවිධ විදිහට තේරුම් ගන්න තියෙන්නේ මේ පුද්ගලෙක් ඉන්නවා, රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා, රහතන් වහන්සේගේ උපාදානේ මොකද්ද කියලා. එහෙම හිතලා කතා කරනවාද කියලා හිතනවා සමහරවිට. නමුත් අපි මට නම් තේරුනේ මේ අපි කතා ගන්න උත්සාහකලේ එහෙම ඉන්න පුද්ගලෙක්ගේ හිතක් ගැනවත් මොකක් හරි නෙමෙයි, මේ සිදුවෙන ව්‍යාදාමයක් පිළිබඳව, ස්කන්ධ පිළිබඳව, ඒවා වල සිදුවෙනකොට. එතකොට එහෙමනම් මේ කාගේ හිතක් ගැනද මේ කතා කරන්නේ කියලා ගැටලුවක් නෙමෙයි. මම නම් මේ සුදුස්නායි සාරවිචාරවට ගැනීම කිසිම වරදක් දකින්න තේ ගැ. මොකද ඒ රහත් භාවයේ කිව්වාවේ ඒ තත්වයට පත්ුච්ච සිතක පවතින තත්වය මේ අපිට පවතිනා වූ සිතක තත්වයේ කිසියම් වෙනස් ආකාරයකට තත්වීමක් තමයි. ඒ නිසා මේ ඒක හඳුනා ගැනීම වරදක් නැහැ. ඒ අපි මේ අපි නොදකපු රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතක් ගැන අපි අතපත ගන්න යනවා එක කළ යුතු දෙයක් නෙවෙයි. ඒකෙන් තන නෙමෙයි මම නම් ඉන්නේ මේ මගේම තියෙන මේ කික්ලේශයන්ගෙන් පිරිච්ච සිතම තමයි කිසියම් ප්‍රතිපදාවක් තුර කවදා හෝ අවිද්‍යයට වෙන්නේ. මේ සිතම නෙමෙයි තෙන්දි වෙන්නේ. නමුත් අපි ඒක දන්නවා සිතක් කියන්නේ යන දෙයක් නෙමෙයි. නමුත් ඒ ක්‍රියාදාමයෙන් තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒ නිසා මේ කතා කිරීමේ අඩුපාඩුවක් වරදක් මම දකින්නේ නැහැ. ඉතින් මේ නමුත් අපි බෝධිව කතා බහ කරා. ඉතින් ඒ නිසා දසාගච්ඡාව සම්බන්ධයෙන් හැම දිනාටම බොහෝ පිං අනික වැඩපිං ලයි. එවනම් හැම දිනාටම තිරුවන් සරණයි. අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු මේ ආකාරයට.